2013 වසරේ 5 මාසේ අද 14 වෙනිදා භාවනා වැඩසටහන. සම්බදානං ධම්මදානං ජිනාතේ. ඒ ධර්මය දානය කිරීමට යමෙකුට හැකිනම්, ඒ වගේම ඒට සහයෝගය දීමට හැකිනම්, ඒක තමයි ජීවිතේ කරන්නට තියෙන උසස්ම පින්කමක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. ඒකට හේතුව තමයි ධර්මයෙන් විතර සැනසෙල්ලක්, විජයග්‍රහණයක්, ශ්‍රේෂ්ඨත්වයක් මිනිසෙකු අන් කිසිදු දෙයකින් නොලබන නිසා. ධම්මං විනා නත්ති සුඛානත්තා. අන් හැම දෙයකම කෙලවර දුකක් තියෙනවා. ධර්මයේ විතරයි කෙලවර සැනසෙල්ල තියෙන්නේ. ඒක කවුරුත් පිළිගන්නවා නේද? බැඳීම් අතර මොනව සන්තෝෂකම් තිබුණත්, ධන සම්පත් අතර මොන සන්තෝෂකම් තිබ්බත්, ඒ ඔක්කොගේම අවසාන කෙලවර යම් දවසක දුකක් වෙනවා. නමුත් ධර්මයේ පමණයි කෙලවර සැනසෙල්ල තියෙන්නේ. ඉතින් මේ ධර්ම කාරණා ලොවට බෙදා හදා දීම සඳහා අද විශේෂ කටයුත්තක් අපේ චන්දන තිසේරා පින්වත් මහත්මානම්, ඒ වගේම ශාමලී තිසේරා පින්වත් නෝන මහත්මිය සිදු කළා. ජාත්‍යන්තර වශයෙන් අන්තර්ජාලය තුල මහා සේවාවක් කරන්නට විශේෂ ඒ උපකරණ පද්ධතියක් පූජා කිරීමෙන්. ඉතින් මම ඕක රුපියල් 10 එකතු කරලා ගන්න ගියා නම් මට අවුරුදු ගාණක් යනවා. ඒ නිසා එකවරේ සිදු කිරීම ගැන මම බොහොම ප්‍රසාදයෙන් සලකන එක මාහට කර පූජාවක් නෙමෙයි, ධර්මය වෙනුවෙන් සහ ලෝකයේ මිනිසුන්ගේ සැනසීම උදෙසා කළ මහ පිංකමක් කියලා හිතනවා. මම සේවය කරන්නේ ධර්මයට, ඔබ සේවය කරන්න ඕනේ ධර්මයට, ඔබ අවබෝධ කරගන්න ඕන ධර්මය, ඔබ ජීවත් වෙන්න ඕන ධර්මය තුල, ඒ වගේම මා ජීවත් වන්න උත්සාහ කරන්නේ ධර්මය තුල, බෙදා දෙන්නේ ධර්මය. මේ වෙනකොට අන්තර්ජාලයට අපි වීඩියෝස් 300කට ආසන්න ප්‍රමාණයක් මුදා හැරලා තිනෝ. දවසකට මම හිතන්නේ 100 ගණනාවක් ලෝකෙ කොතනක හරි ඉඳලා ඒක වීඩියෝ එකක් හරි බලනවා. බුදු බණ ඇඹිලි පිටියේ ආනන්ද තේරෝ කියලා ඔය YouTube එක හරහා සර්ච් කරොත් ඔබට හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ එක වීඩියෝ එකක් ඔන් කරගත්තට පස්සේ වීඩියෝ එක යටින් ප්ලේ වෙද්දි කොටසක පෙන්නනවා මගේ කුඩා ෆොටෝ එකකුත් එක්ක, ලිවින් බුද්දිස්ට් කියලා පොඩි ලාන් කොටසක් පෙන්නනවා. ලිවින් බුද්දිස්ට් සජීවී දහම, සජීවී බෞද්ධයා, ජීවමාන බෞද්ධයා බුදු දහම. ඉතින් ඒ එතන ක්ලික් කළාට පස්සේ ඔබට එන්න පුළුවන් සම්පූර්ණ ලිස්ට් එකට මගේ. ඒකේ තියෙන වීඩියෝ 300කට ආසන්න ප්‍රමාණයක්. දිනවකවානු සඳහන් කරලා තියෙනවා. කැමති එකක් තෝරගෙන අන්තර්ජාලය තුලදී රටවල්වල ඉන්න අයට අහන්න පුළුවන්. ඊළඟට තව පහලින් තියෙනවා ලයික් කියලා බටන් එකක්. ඒකේ බුවට පස්සේ ෂෙයා කරන්න උවමනා කට්ටියට එතන ෂෙයා බටන් එකක් තියෙනවා. ඊට පස්සේ ඊමේල් හරහා, Facebook හරහා ඕනම කෙනෙකුට යවන්න හැකියාව තියෙනවා. තව කෙනෙකුට මේ දේශනාව ඊමේල් එකක් හරහා යවන්නත් පුළුවන්. ඒකට වැඩි වෙලාවක් ගන්න නැහැ. සම්පූර්ණ වීඩියෝ එකේ පොඩි සටහනක් විතරයි අනිත් කෙනාට යන්නේ. ඊළඟට අන්තර්ජාලය තුලම ඒක ඔන් වෙන නිසා ගොඩක් වෙලාවක් යන දෙයක් නෙමෙයි ඒකට. ඉතින් මේ සේවාව සඳහා ඒ විශාල මෙහෙවරක් හැටියට අපි අගේ කරමින් ඒ චන්දන තිසේරා පින්වත් මතිතුමන්, ඒ වගේම ශාමලී තිසේරා අපේ වෛද්‍යතුමියක් නේ, ෆාමසිස්ට් කරන, ඔව් ඖෂධ වේදිනියක් හැටියට කටයුතු කරන. ඉතින් ඒ තුමියන්ට අපි බොහොම පින් දෙමින් අද දේශනාව අද පටන් ගන්න කැමැතියි. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ වචන ටිකක් නොවේ, සූත්‍ර ටිකක්, පද ටිකක්, ගාථා ටිකක් නොවේ, මනුෂ්‍යයෙකුගේ ජීවිතය තුළ ජීවමාන කරන සැනසෙල්ලක් නිවන. ඒක ඔබට ගොඩාක් වැදගත් වෙනවා. අපි කවුරුත් අඳුනගෙන තියෙන්නේ සූත්‍ර හැටියට, දේශනාවල් හැටියට, ගාථා හැටියට. ඒ ගාථා වලින් එදා පුබුදු කළ දේ කවදාවත් අවබෝධාත්මකව අත්වැලින් ශාසන પરම්පරාවෙන් ආපු නැති කෙනෙකුට කවදාවත් ඒ ගාථාව පුබුදවා ගන්නට බෑ. මක්නිසාදයත් වචනය යනු ඉතාම දුප්පත් දෙයක්. එක වචනයකට මිනිසුන් ලක්ෂයක් ලබා දෙන්නේ අර්ථකථන ලක්ෂයක්. කුඩා හෝ වෙනස්කම් තියෙනවා. එනිසා වචනය කියලා කියන්නේ ස්ථීර සාර යථාර්ථයක් ඇති දෙයක් නෙමෙයි. එනිසා අපි හඳුනගන්න ඕන වචනයක් නෙමෙයි ධර්මයක්. ධර්මයක් තුලින් හඳුනගන්නේ සද්ධර්මය. සද්ධර්මය කියලා කියන්නේ යහපත්, හාත්පසින්ම සැනසිලිදායක, සුවදායක සද්ධර්මය. ඒ හඳුනා ගැනීම සඳහා අපි මේ වාචිකව කතා කරන දේ පින්නතුන් වාචිකව වාගේම හොඳ හද රිද්මයකින්, හොඳ බුද්ධිමය ප්‍රාතිහාරයකින් වගේ ඒ සද්ධර්මය ආකර්ෂණය කර ගන්නවා. එසේ ආකර්ෂණය කර ගැනීමෙන් තමයි ඔබට හැකියාව තියෙන්නේ තේරුම් ගන්න. අපිට අවශ්‍ය කරන්නේ අපි තුලින් නිදහස් වෙන්න. ඇයි අපි තුලින් අපි නිදහස් වෙන්නේ? අපි තුල තියෙන දේවල් ඒ නිදහස අපි ඇති කරගන්න ඕන. ඒ නිදහස ඇති කරගන්න තුරුම දකින්නේ බුදුරජාණන් වහන්සේ යම් තැනක සිර වුණු සතෙක් වගේ. ඒක උපමා කළේ කොහොල්ල බුලේ ඇලුණු මැස්ස වගේ කියලා. ඔබටම තේරෙනවා ඇති ඔබ තුල ඔබ සිර වෙලා ඉන්නවා කියලා. මේ මිනිස්සයා දුක් විඳින්නේ කොහොමද කියලා කිව්වා කොහොල්ල ගුලේ ඇලුණු මැස්සෙක් වගේ කිව්වා. නිදහස් වෙන්න ආයි අත තියන්නේ කොහොල්ල ගුලියටමයි. ඒකෙන් සිද්ධ වෙන්නේ තව තව ඇලෙනවා. තව තව ඒවයි තුල පඩලෙවීමක් සිද්ධ වෙනවා. එහෙම ලෝකයක තමයි බුදුරජාණන් වහන්සේ සොයාගන්නේ මේ කොහොල්ල ගුලියෙන් නිදහස් වෙන ක්‍රමය. එහෙමත් නැත්නම් ඉන්ද්‍රිය විෂයෙන් එහා ධර්මයක් සොයාගන්නවා. ඉන්ද්‍රිය විෂයෙන් එහා ධර්මයක් සොයාගන්නවා. ඉන්ද්‍රියන් කියලා කියන්නේ ඇලීම් සමුදාය. ඇලීම් සමුදායක් තියෙන්නේ මොනම ඉන්ද්‍රිය තුල රැඳිලා බැලුවත් ලෝකේ යථාර්ථය පේන්නේ නැහැ. සාපේක්ෂිත දහමක් තමයි පේන්නේ. එයිසා අපි හැම විටම දකින්නට ඕන මේ ඉන්ද්‍රියන් වලට එහා දෙයක් අපි තේරුම් ගන්න ඕන කියන අදහස ඔබට ඇති වෙන්න ඕන. ඉන්ද්‍රියන් තුලම ජීවත් වෙන කෙනාගේ ස්වභාවය තමයි සාපේක්ෂිත ධර්ම වලට යනවා, ඒ වගේම දෘෂ්ටිගත වෙනවා, අන්තයකට බර වෙනවා. මධ්‍යස්තව ඉන්නවයි කියලා මේ ලෝකේ කතා කරන මධ්‍යස්තතාවය තුළ කිසිම යථාර්ථයක් නැහැ. ඒක මහා බොරුවක්. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ අන්ත දෙකකින් නිදහස් වුණාට පස්සේ යාට මධ්‍යම ප්‍රතිපදාව කියලා යමක් පෙන්වුවට ඒකේ කිසිම මැදක් නැහැ. අන්ත දෙකකින් නිදහස් වුණොත් එයාට මැදක් නැහැ. අන්ත දෙකකට මැදි වුණොත් තමයි එයාට මැදක් තියෙන්නේ. තේරෙනව නේද? උදාහරණයක් වශයෙන් ඔබේ දෙපැත්තෙන් යම් කිසි බාණ්ඩ දෙකක් පෑන් දෙකක් තියන්නකෝ. පෑන් දෙකක් තියලා බලන්න ඊට පස්සේ අපිට මැනලා ඒ දෙක අතරට සාපේක්ෂිත මැදක් හොයාගන්න පුළුවන්. හොඳයි, මේ පෑන් දෙකම අපි පැත්තකට දාන විසි කරනවා. දැන් කොහොමද? එහෙනම් ලෝකයේ මේ මධ්‍යස්ථයි කියලා කතා කරන්නේ අන්ත දෙකකින් නිදහස් වීම නෙමෙයි. අන්ත දෙකකට මැදිවීම. එහෙනම් මේ ලෝකයේ මේ ලාංකික බෞද්ධයෝ අන්ත දෙකෙන් නිදහස් වෙනවායි කියලා කරලා තියෙන අන්ත දෙකකට මැදි වෙලා. ඊට පස්සේ තමයි ඒක මිශ්‍ර ප්‍රතිපදාවක් බවට පත් වෙනවා. ඉතින් අපි අය හිතාගෙන ඉන්නවා අපි ධර්මයේ ජීවත් වෙනවා කියලා. නමුත් අවසානයේ සිදු වෙලා තියෙන්නේ අපේ ඉන්ද්‍රියන් අතරටම නැවත නැවත මැදි වෙලා අපිම ගැලවෙන්න තියෙන පය අපිමම තවත් අලවන්නට හේතුවක් බවට පත් වෙනවා. මේ ඉන්ද්‍රියන් වලට බැස ගන්න සත්වයා මිනිසයා පැනිහැලියට වැටුණු කූඹිය වගේ කියලා කියනවා. ඒ හොඳයි, රසයි. ඒ රසයම ඒ හොඳම ඔහුගේ ජීවිතේද විනාශ කරලා දානවා. බඩ පිරෙන්න තැනිවනෝ තැනි උසවගෙන උඩට එන්න බෑ. තැනි හැලෙම තැනි හොඳට බීලා මියනවා. ජීවිතේ මිනිස්සුන්ට ලැබෙන සැනසෙල්ල අල්පයි, දුක් බහුලයි කියන්නේ ඕකයි. සැනසීම අල්පයි, දුක් බහුලයි කියන්නේ ඕකයි. දැන් අපි මේ කතා කරන්නේ මානසික ස්වභාවයක් ගැන. එහෙම නැතුව මේ ආර්ථික ස්වභාවයක් ගැන එහෙම නෙමෙයි. ආර්ථික ලෝකයේ තුල තිබෙන්නේ ආසාව තණ්හාව නෙමෙයි, අවශ්‍යතාවයි. තේනේ ආශතා ලෞතර බුදුහාමුදුරන්ට විතර යම් යම් දේවල් පූජා කරලා ලැබිලා මේ ලෝකේ කාටවත් නැහැ. අදත් මේ හැම පන්සලක්ම බුදුහාමුදුරන්ට අයිති. එදා ජීවමානව වැඩ සිටිද්දිත් මං හිතන කිසිම සිටුවරයෙකුට කිසිම රජ කෙනෙකුට නැහැ එච්චර වරප්‍රසාදයක්. ලංකාවේ පූජා වෙනවා, මුළු රට පූජා කරනවා, ඒ දඹදිව් තලයේ පූජා කරනවා, ආරාම තහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත පූජා වෙනවා. නමුත් ඒව තුළ තිබිලා තිබෙන අවශ්‍යතාවය ඒ කිසිම දෙයක ආශාව කියන එක තිබ්බේ නැහැ. ඒක මේ ඔබ ආසා දැන් පුහුදුන් කෙනෙක් ආසා නැති කෙනෙක් බවට පත් වෙන්න ගියොත් එහෙම උහු කරන්නේ මොකක්ද? ඔහු අර ස්වභාවික සම්පත් වලට වෛර කරනවා. වෛර කරමින් ගැටෙමින් සිටීම හිතනවා මං ඒකට කැමති නෑ. මං ඒකට කැමති නෑ නෑ කියලා කියන්නෙම හැඳිලිවම එතන තියෙන ගැටීමක්. ඒ වගේම ද්වේෂ සහගත ස්වභාවය. කම්පනය. ඔබගේ ජීවිතයට කිසිවක් ඇතුල් කර නොගන්න. ඔබගේ ජීවිතයෙන් කිසිම දෙයක් පිටතට නොදෙන්න. ඒවයි නිර්වාණයේ ස්වභාවය. ඔබට එක මොහොතක්වත් ඉන්න බැරි ඔන්න ඔතන. හැම විටම යමක් ඔබ ඇතුල් කරගන්නවා ජීවිතේට, හැම විටම යමක් පිටතට ලබා දෙනවා. විශේෂයෙන් ධර්ම අවබෝධය කරගත්ත කෙනෙකුට සැනසෙල්ල විඳින්න ඕන නම් කරන්න තියෙන්නේ කිසිවක් ඇතුළට නොගන්න, ඇතුළෙන් කිසිවක් පිටතට නොදෙන්න. මේ කිව්වේ මොකද්ද? ඇලෙන්න එපා, ගැටෙන්න එපා කියපේක. ගැටෙනවා කියන්නේ පිටතට දෙනවා. ඇලෙනවා කියලා කියන්නේ මේ දුහාකාරය ඉක්මවන්න බැරි නිසා, මේ ත්‍රිවේදනාව ඉක්මවන්න බැරි නිසා පුදුම විදියට මනුෂ්‍යයා ජීවිතය තුළ අසරණ වෙනවා. හැම තැනටම දුවගෙන යනව සැනසෙල්ලක් නැහැ. සියලු දෙනාම පටාචාරාව වගේ මානසික සැනසෙල්ල නැ, පටාචාරාවට වගේ. තිබුණේ බුදුරජාණන් වහන්සේ ළඟයි සැනසෙල්ල, ධර්මයේ ළඟයි සැනසෙල්ල තිබ්බේ. ඇය ගියපු ගියපු තැන ඇයට අසාර්ථක තැනක් බවට පත් වුණා. ස්වාමිය ගැන හිතුවා, අසාර්ථක වුණා. දරුවෝ ගැන හිතුවා, අසාර්ථක වුණා. ඇය මව්පියෝ ගැන, සහෝදරයෝ ගැන හිතුවා, අසාර්ථක වුණා. දැන් සාර්ථක තැනක් කොහෙවත් නැහැ. තියෙන්නේ ව්‍යාකූලත්වය විතරයි. එහෙම තමයි ජීවිතේ. මොන දේවල් සැනසෙල්ලදායකයි කියලා සිතාගෙන සිටියත් අවසාන මොහොත ඒ හැම දෙයක්ම සංස්කාරක ධර්මයෝ නොසැලී පවතින්නේ නැහැ. ඒවා සැලෙන ස්වභාවයෙන් යුක්තයි. එතින් එහෙම වුණයි කියලා අපි මැරෙනවයි කියලා, මේ සංස්කාරක ධර්මයෝ නැති වෙනවයි කියලා, ඒක තව අවුරුදු 10කින්, ඒක තව අවුරුදු 25කින්, ඒක අවුරුදු තව 50කින්, ඒක අවුරුදු තව 100කින් නැති වෙනවෙන්න පුළුවන්. අපි ඒක දැම්ම නැති කරගන්න උවමනාවක් නැහැ. කවදක හරි නැති වෙනවයි කියලා දැම්ම ඒක නැති කරගන්න උවමනාවකුත් නැහැ. නිර්වාණය කියලා කියන්නේ ප්‍රතිපත්තියක් නෙමෙයි. නිර්වාණය කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැහැ. ඇයි ප්‍රතිපත්ති නැත්තේ? නිර්වාණය ඔබ සොයන්නේ නම් ඔබට කිසිදාක එය හමු නොවෙනවා ඇත. මන්දර නිර්වාණය සොයන විට සොයන්නා වැඩෙන නිසා, සොයන්නා බලවත් වන නිසා. නොසොයා සිටින්න. එවිට ඔබට එය මුණ ගැසෙනවා ඇත. නිර්වාණය පමණක් නෙමෙයි, කිසිවක් නොසොයා සිටින්නයි. ඔබට කළ නොහැකි දෙයක් නෑ. හැම මොහොතකම මනසර නොයිකුන් දේවල් අර මී පැටියෙක් කරේ, ලේ පැටියෙක් කරේ හැමතිස්සෙම කෑම ටිකක් හොයාගෙන එහාට මෙහාට අත්ෙන් අත්තට ගෙඩියෙන් ගෙඩියට ගිහිල්ලා එයා හොට තියලා බලනවා. ඒ වගේ මනසත් හැමතිස්සෙම මේ සොයා බැලීම කියන කාරණේ තුල ඉන්නවා. දැන් අපි රූප සොයනවා, ශබ්ද සොයනවා, ගන්ධ සොයනවා, රස සොයනවා, සිතවිලි අතර සොයනවා, අරමුණු සොයනවා. ඊළඟට අපි නිවනත් සොයනවා. සහරි ගැඹුරු කාරණයක් කියන්නේ හුදෙක් අර ඔබ ජීවත් වෙන විදිහටම ජීවත් වෙන්නේ කියලා කියපු කාරණයක් නෙවෙයි, නොසොයා ඉන්න කියන කාරණය. ඉතින් ඔබ මේ කාරණේ සොයන්න. දැන් මේ කියන ධර්මය මොකද්ද කියලා ධර්මයේ සොයන්න. හැබැයි ඔබ මතක තියාගන්න, මම මේ සෙවීම කියන කාරණය ඉක්මවන්න තමයි මම මේ කාරණේ හොයාගන්න හදන්නේ. එතකොට ක්‍රියාවෙන් ක්‍රියාව දුරු වෙනවා. එක හරියට ජලයේ වැටුණු මිනිස්සෙක් ජලය ප්‍රයෝජනයට අරගෙන ගොඩට එනවා. ගිලිල මැරුණොත් මැරෙන්නේ ජලයේ, ගොඩට ආවොත් ප්‍රයෝජනයට ගන්නෙ ජලයේ. කියන්නේ පීනනවා කියලා කියන්නේ ජලයටම තෙරපා ජලය පාවිච්චි කරනවා ගොඩට එන්න. ජලය මත පාවෙවි. හැබැයි යා ගිලිනොත් මැරෙන්නේ ජලය නිසාමයි. ඒ වගේ ඔබේ සෙවීම තුළ ඔබ මුලා වෙන්නත් පුළුවන්, ඔබ ජය ලබන්නත් පුළුවන්. ඒ ක්‍රමවත් කරගන්න ඕන. නිසා ඔබගේ සෙවීම ජයග්‍රහණය සඳහා යොමු කරගන්න ධර්මය ඔරුවක්සේ පාවිච්චි කරන්න කියලා කිව්වේ එක යම් මෙවලමක් කරගන්න ඔබගේ ප්‍රශ්න විසඳ ගන්න. ඔබේ ජීවිතයේ ඔබ දිහත් කරන්න ඕන ඉවුර දැකලා නිර්වාණය කියන්නේ කුමක්ද කියලා අඳුනගෙන ඒකට අපි කියනවා සම්මුති නිවන දකින්න ඕන. සම්මුතියෙන් අපි දකින්න ඕන. දැන් ලංකාවෙන් නෞකාවක් දිහත් වෙන්නේ යම්කිසි වරායක් ඉලක්ක කරගෙන. එහෙම නැතු යන්නේ. ඔරුවක් දිහත් කරන්නේ යම්කිසි ඉලක්කයක් කරා. ගමනක් අපි පිටත්වන්නෙත් යම්කිසි වැඩ කරන ස්ථානයට, පන්සලට කියලා ස්ථානේ දැකලා අරමුණු ඇතුව. එතකොට නිර්වාණය අරමුණු කරගෙන ඔබ දිහත් වෙන්න ඕන. ඉතින් ඔබට නිර්වාණය අරමුණු වෙලා තියෙනවද? සම්මුති වාසයේ. නිර්වාණය කියන එක මෙහෙම හඳුනගන්න. ජීවිතේ දුකක් නැති, සැපක් නැති අවස්ථාවකටපත් වෙනවා. මොනතරම් හොඳද ජීවිතේ අන්ධකාරයක් නැති ආලෝකයක් නැති අවස්ථාවකටපත් වුනොත් මොනතරම් හොඳද ජීවිතේ උත්සාහයක් නිරුත්සාහයක් නැති අවස්ථාවකටපත් වුනොත් මොනතරම් හොඳද මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක්, මම වෙනාන් කෙනෙක් කියලා සිතුවිලි මවන් නැති තැනකටපත් වුණොත් දර්ශනයකටපත් වුණොත් මොනතරම් හොඳද අතීතාකල්පවලින්, අනාගත ප්‍රාර්ථනාවලින්, වර්තමාන ක්‍රියාවලින් තොරව සජීවීව ස්වභාවිකව මේ ජීවිතය තුළ දකින්න පවතින වැඩ කරන්න අපිට හැකියාව ලැබුණොත් මොන තරම් යහපත්ද කියන කාරණය අපි තේරුම් කරගන්න ඕන. ප්‍රශ්න කියන්නේ අතීතය, ප්‍රශ්න කියන්නේ අනාගතය, ප්‍රශ්න කියන්නේ වර්තමානය. කෙනෙකු වරදවා වටහා ගත්තොත් ඔහු උත්සාහ කරයි ඒ කිසි දෙයක් මතක් නොකොට සිටින්න. එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ. මේ ධර්මය සොයාගත්තාට පසුව තමයි මේ අතීත අනාගත වර්තමාන ස්පර්ශ නොවේ ලෝකය දකීමේ හැකියාව පහළ වෙන්නේ. එහෙම නැත්නම් පුහුදුන් කෙනෙකුට ක්‍රියාත්මක කරවන්න බෑ. ඒක ක්‍රියාත්මක කරවන්න බෑ. එහෙම වුණොත් ඒක යථාර්ථයක් නෙමෙයි, ඒක රංගනයක් බවට පත් වෙනවා. එනිසා මාර්ගඵලලාභීන් වගේ වෙන්න එපා මාර්ගඵලලාභීෙක් වෙන්න. රජුන් වගේ වෙන්න එපා රජ වෙන්න. සැනසිලි දායක වගේ ඉන්න එපා සැනසිලි දායකත්වයට පත් වෙන්න. තේ මූලික අවස්ථාවන් වල අවශ්‍ය කරන්නේ ඔබේ ඇලීම් ගැටීම් වල බැඳීම් වලට තියෙන නැඹුරුතාවයෙන් වැඩි ප්‍රතිශතයක් ධර්මයට නැඹුරු වීම පමණයි පළවෙනි මාර්ගඥානය. සියලු කෙලෙස් නැති වෙන්නේ 100ට 50කට වැඩි 55කට වැඩි ප්‍රමාණයක් ඔබට අතහැරීම කියන ගුණය කරන්න පුළුවන් නම් ඔබ නිවන් දකිනවා. ඔබට සක්කාය දිට්ඨිය නැති කරන්න පුළුවන්. සංයෝජන තුනක් නැති වෙනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඊළඟට ඉතිරි කෙලෙස් ටික තියෙනවා. බොහෝම හොඳට ධර්මල් හදමින් යුග ජීවිත ගත කරමින්, ඒ වගේම ව්‍යාපාර කටයුතු සිදු කරමින්, මෙහෙවරවල් නැති කරගනිමින් කටයුතු කරමින් යම් ප්‍රමාණයක දුක් වේදනා සහ සුඛ වේදනා විඳිමින් ජීවිතේ තවත් ඉස්සරහට යන්න පුළුවන්. අනිත් මාර්ගඵල තුනක් සම්පූර්ණ වන තුරුම ඒක සම්පූර්ණ කරගන්නම නම් වඩලා සම්පූර්ණ කරගන්න පුළුවන්, නැත්තම් Tamanට ඒ தത്വෙ සිටින්න පුළුවන්. කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. කවදාවත් අපායන් වලට පාත්‍ර වෙන්නේ නැහැ. නියත විවරණයක් බුදුහාමුදුරුවෝ ලබා දෙනවා. නතේ ගමෙස්සන්ති අපායං. අපායන් වලට යන්නේ කවුද? මේ ආර්ය ශ්‍රාවකයා. ඇයි ආර්ය ශ්‍රාවකයා අපායට යන්නේ නැත්තේ? සිත අන්තගාමී වෙන්නේ නැහැ. අන්තගාමී වෙන්නේ නැති හිත කවමදාකවත් ආනන්තරය සිතවිලි පහල කරගන්නේ නැහැ. ආනන්තරේ පාප කර්ම විතරයි යා කරන්නේ නැත්තේ. ආනන්තරේ පාප කර්මයක් වෙන්නේ නැහැ යතුලින්. මොකද විශේෂයෙන් මොන පාපයකට වුණත් ජීවිතයේ මිනිස්සුන්ගේ බලපාන්නේ විශාල කර මානසික පීඩා, මමංකාරයන්. එතකොට එවැනි මානසික පීඩාවක් නූපදින තැනක් මනසක් තමයි මමංකාරය තොර දෘෂ්ටිය. මමංකාරයෙන් තොර දෘෂ්ටිය දැඩි ආවේගශීලී නැහැ. උපායශීලී තියෙනවා. දැඩි ආවේගශීලී නැහැ. මේ මානසික ස්වභාවය වචනේ මොනවා කිව්වත් මානසික ස්වභාවය තමයි දැඩි ආවේගශීලී නැහැ. එයාගේ ජීවිතයේ සියල්ල විසඳන්නේ ධර්මානුකූලවයි, දහමට අනුගතවයි. ඒ මනස කිසි විටක අපාය ලක්ෂණයන් වලට පාත්‍ර වෙන්නේ නැහැ. මනස අපායක් වෙන්නේ නැහැ. ඒ නිසාම සුගතියේම හැමදාම සැරිසරීමට බලයක් ශක්තියක් බවට පත් වෙනවා. සුගතිය කියලා කියන්නේ දුගතියෙන් තොර සැපයන් වලින් යුක්ත සස් මිනිස් භාවයන්, සස් දේවත්වයන් වගේ දේවල්. උසස් මනසකින් සැරිසරන්න පුළුවන්. සෝහාන් මාර්ගඵලලාභී දිව්‍ය ලෝකයට ගියත් සක්‍ර දේවීන්ද්‍රය ආශ්‍රයෙන් නැගිටලා ආචාර කරනවා කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. දේශනා කරන්න. ඒකට හේතුව තමයි සක්‍රදේවීන්ද්‍රයත් කවදක හරි අපාගාමී වෙන්න පුළුවන්. නමුත් මේ මාර්ගඵලලාභී කෙනා අපාගාමී වෙන්නේ නැහැ කියන හේතුව. බෝසත්වරු අපාගාමී වෙන්නේ නැහැ. ඔය සිංහ කුලේ අර කුලේ මේ කුලේ ඉපදිලා කියලා කියන්නේ ඒ මනුෂ්‍යාත්ම භාවයන් වලම විශේෂිත අවස්ථා. දැන් අපි මේ සිංහල ජනතාවට කියන්නේ සිංහයෝ කියලා. අර කට්ටියකට කිව්වා කොටි කියලා. ඈ කොටියා කොටි පැන්න කියලා. ඉතින් අනාගතේ පොඩි ළමයෙකුට ඇහුනොත් එහෙම කොටි පැන්න කොටි ගැහුව කොටි කාලම හරුවා කොටි ගමක් විනාශ කළා කිව්වොත් එහෙම හිතන්නේ කපුල් හතරේ කොටි කියලා. ඉතින් ඒ වගේ ඒ කාලේ එහෙම තිබුණා රටවල් වලට කුල වලට පරම්පරාවන් වලට ගෝත්‍රික නාමක තිබ්බා. ඒ ගෝත්‍රේ ඉපදුනා කියලා කියන්නේ ඒ ගෝත්‍රේ ඉපදුනායි කියලා කිව්වහම දැන් සිංහ කුලේ ඉපදුනායි කියලා කිව්වොත් එහෙනම් අපි හිතයි මේ කකුල් හතර සිංහයෝ වෙලා ඉපදුනායි කියලා නෑ. සිංහ කුලේ කියලා කියන්නේ සිංහල ජාතිය තුල. ඒ නිසා මේ අපාගාමි වෙන්නේ නෑ. මොකද අපායන්වල ගිහිල්ලා කරන්න දෙයක් නෑනේ බෝසත් කෙනෙකුට. බෝසත් කෙනෙක් අපාගාමි වෙන්නේ නෑ. බෝසත් කෙනෙකුගේ විඥාන ශක්තිය ප්‍රබලයි. එයාට පුළුවන් හිතලා කැමැති මව කුසක් හොයාගෙන ගිහිල්ලා ඒ දේශයේ කුලය ධර්මය ලබා දෙන්නට පුළුවන් වට පිටාව දිහා බලලා ඒ කුසට ගිහිල්ලා ඉපදිලා ඒ බෙදා හදා දීම ඒ කටයුත්ත කරන්න පුළුවන් හැකියාව තියෙන බෝසත්වරයෙකුට. ඒ වගේම මේ විඥාන ධාතුව විශේෂ ඥානාන්විත බලය ශක්තියක් ඇතුව පහළ වෙන මේ තැනත්තා ඊටාම ඉක්මනින් ලෝකේ වටපිටාවෙන් ශ්‍රී සද්ධර්මයක් ප්‍රත්‍යක්ෂ කරගෙන එයාගේ අධ්‍යාත්මය තුල තියෙනවා. නමුත් මේ අධ්‍යාත්මය තුල තියෙන එක ඉක්මනින් පුහුණුවට ගන්නවා. උදාහරණයක් වශයෙන් ගිය ආත්මේ හොඳින් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරපු කෙනෙකුට මේ ආත්ම භාවයේදී ඉක්මනින් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ වෙනවා. ඒක සත්‍යයක්. මේ ආත්මේ හින්දි භාෂාව තුල ජීවත් වෙච්ච කෙනෙකුට මේ ආත්ම භාවයේදී තාම ඉක්මනට හින්දි භාෂාව යට පුරුදු වෙනවා. පුහුණු වෙනවා. මේ ආත්මේ දේශකයෙකු හැටියට කටයුතු කරපු අයට මේ ආත්මෙත් මේ දේශනා හැකියාව පුරුදු වෙනවා. ඒ වගේ හැබැයි ඒකට යම්කිසි පාදක වටපිටාවක් යාට ඉගෙන ගැනීමටත් ලැබෙනවා. ඒ ලැබීම තුල යාට ඒ ශක්තිය මතුවෙනවා. එනිසා ධර්මයේ දැකීම කියලා කියන්නේ අපේ ජීවිතේ අපිට අයිති කර ගැනීම. දැනට පුහුදුන් ජීවිතේ කියලා කියන්නේ අපිට අපේ ජීවිතේ මගේ ජීවිතේ කියලා අපි හිතාගෙන හිටියට ඇත්ත වශයෙන්ම අපිටේ කියලා මටේ කියලා කරන්න පුළුවන් කිසි දෙයක් නැහැ. අපි කිව්වොත් මට සැනසෙල්ලෙන් ඉන්න ඕන එක පෑයක් වැඳට වෙලා ඉන්න බෑ. ඇත්ත වශයෙන් අපි අපේ කියලා හිතාගෙන හිටියට අපේ තණ්හාවේ දාසයෝ. තණ්හාවේ දාසයෝ, ඉන්ද්‍රියන් වල දාසයෝ, මනසේ දාසයෙක් වෙලා ඒ මනසේ ඇති වෙන පීඩණය නිසා ඒ පීඩණය හුලගන්න බැරි කමට ක්‍රියා කරනවා. දැන් ওই සමහර අය බල්ලන්ට පෙට්‍රල් හරි ලාම්බු තෙල් හරි දැම්මහම බල්ල වේගින් දුවනවා. බල්ල දුවන්නේ බල්ලට ඕන නිසාද? නෑ. බල්ල දුවන්නේ අර පෙට්‍රල් වලින් එයාට දැනෙන කිතිය නිසා. එයාට දැනෙනවා මේ කසනවා වගේ නලිනවා වගේ පෙට්‍රල් එයාට දැනෙනවා. එයා ඒක මග හරින්න කරන්නේ වේගින් දුවනවා. මිනිස්සුත් ඕකම තමයි කරන්නේ. මිනිසුන්ට ජීවිතයේ යම්කිසි දුක් වේදනාව දනවනවා. ඒ වේදනාව වළක්වා ගැනීම සඳහා වේගින් දුවගෙන යනවා. මේ සමාජයේ විවිධ තරාතිරම් වලට ගිහිල්ලා බලනෝ ඒත් නැහැ. එහෙම දුවල දුවල දුවල දුවල දුවල ගිහිල්ලා ওই පෙට්‍රල් ගැහුවාම බල්ලන්ට සිද්ධ වෙන දේ තමයි බල්ලා වටේම ගම වටේම දුවලා ආයි එනවලු අර පෙට්‍රල් ගහපු තැනටම. එයා ඇවිල්ලා කල්පනා කරලා බලනවලු මට මොකද මෙතෙන්දි වුනේ කියලා. ඉතින් මිනිස්යන්ට සිද්ධ වෙන්නේ මේ කුඩා කාලේ ඉඳලම ඒ තියෙන වේගෙට දුවගෙන දුවගෙන දුවගෙන ගිහිල්ලා ආයි නිවෙන්න අපිට කුඩා කාලයට එන්න සිද්ධ වෙනවා. කුඩා ළමයේගේ මනස ප්‍රභාස්වර මනස මතු කරගන්න මේ අපි හදන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි කියන මේ දේවල් වලින් මේ පුරවගත්ත නිසා මේ මල්ල තුලින් විශාල වේදනාවක් ලැබුණා. ඒ වේදනාව මත දුවගෙන ගියා. ඉතින් නැවතත් අපිට එන්න සිද්ධ වෙලා තියෙනවා නැවතත් අර හිස් තැනට. විශේෂයෙන් අපි නිවන ගැන කියනකොට නිවන හිස් සම්පූර්ණයෙන්ම හිස් බවක් තියෙන්නේ. හැබැයි ඔබ දකින හිස් බව නොවේ. ඔබ දකින හිස් බව නොසිස් දෙයක්. ඇයි ඔබ දකින්නේ ඔබ හඳුනන හිස් බවක්, ඔබ විඳින හිස් බවක්, ඔබ දකින හිස් බවකටනේ ඔබ හිස් කියලා කියන්නේ. එතකොට යමක් දකින තැන හිස් නැහැනේ. එතන රූපයක් තියෙනවා, එහෙනම් සංඥාවක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංකාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා, දැනුමක් ඇති කරන්න පුළුවන්. නමුත් නිර්වාණ ධාතුව කියලා කියන්නේ පූර්ණ හිස් බවකින් යුක්තයි. හැබැයි ඒක දකින දෙයක් නෙමෙයි, රූපයක් නෙමෙයි, වේදනාවක් නෑ, සංඥාවක් එන්නේ, සංස්කරණය වෙන්නේ, විඥානගත කරන්න බෑ. විශේෂ ඥානයක්, විශේෂ ගුණයක්, විශේෂ ලක්ෂණයක් සමනය වූ දර්ශන ඇති, සමනය වූ දෘෂ්ටි ඇති ලෝකෙ දිහා බලනවා. ආකල්ප නැතුව ලෝකෙ දිහා බලන්න පුළුවන් නම් මොනතරම් සැනසෙලිදායකද? දැන් මේ පුජ්‍යලේ දිහා යම්කිසි ආකල්පයකින් බලන්න ගියාට පස්සේ තමයි සුඛ වේදනා හට ගන්න පටන් ගන්නවා, දුක් වේදනා හට ගන්න පටන් ගන්නවා. ජීවිතේ මිනිස්සෙකුට හතුරුත් නැත්නම් මිතුරුත් නැත්නම් මම නොවි ලෝකයේ දිහා බලනවනම් අන්නේ ආර්ය ශ්‍රාවකත්වය. මට සතුරුත් නැහැ, මිතුරුත් නැහැ, මට මමත් නැහැ. ඒ අධ්‍යාත්මික දර්ශනය රහතුන්ගේ හා සමානයි. ඒ මූල ඉඳලම අග දක්වාම ඒ ලක්ෂණයන්ගෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේට විශේෂ දර්ශනයකින් බලන්න පුළුවන්. ඒ විශේෂ දර්ශනය තමයි මේ කතා කළේ. හැබැයි සම්මුති දර්ශනයෙන් බලන්නත් පුළුවන්. එතකොට අපි පරමාර්ථ සියලුම දේ සම්මුතියට ගේන්නේ නැහැ. සම්මුති සියලු කෝණවලින් පරමාර්ථය බලන්න යන්නේ නැහැ. මේක වෙනම පරමාර්ථ දර්ශනයක්. සමහර අය ඔතනින් තමයි අවුල් කරගන්න යන්නේ. එතකොට එයාට ඒක ලොකු ගැස්ටණයක් බවට පත් වෙනවා. අපිට සම්මුති ලෝකයට ආවම ආශ්‍රය කළ යුතුයි ඉන්නෝ, නොකළ යුතුයි ඉන්නෝ, කතා කළ යුතුයි ඉන්නෝ, නොකළ යුතුයි ඉන්නෝ, අනුශාසනා කළ යුතුයි ඉන්නෝ, නොකළ යුතුයි ඉන්නෝ. ඒක අපි තේරුම් ගන්න. සමහර අය ජීවිත කොච්චර ග්‍රහණය කළාද කියලා කියනවනම් අපි මේ ජීවිතේ අතහරින්න කියලා කියනකොට ඒගොල්ලන්ට තරහ යනවා. ඇයි තරහ යන්නේ? ඕනම කෙනෙකුට තමන් අහසාවෙන් දෙයක් අල්ලගෙන ඉන්න දෙයක් අතහරින කියලා කිව්වොත් තරහ යනවනේ. ඒකයි දැන් සාමාන්‍ය ජීවිතයේ වුණත් අපි අහස කරන දෙයක් අතහරින්න කියලා කිව්වොත්, කැමති දෙයක් එපා කියලා කිව්වොත් තරහ යනවා. ඒ වගේම තමයි අපිත් ඔය ජීවිතේ නිදහස් වෙන්න කියලා කිව්වොත් එහෙම සමහර අයට තරහ යනවා. එයා ඒ ජීවිතේ හොඳක් හැටියට ඒක අල්ලගෙන ඉන්නවා. දන්නේ නැහැ. අපි පොඩි කාලේ වෙවි ඇලේ පැනලා නාන්න යනකොට අපේ අම්මලා කෑ ගහලා අපිට ගහනවා, සැර කරනවා, පණින්න එපා කියලා. අපි කියන මොන කරදරයක්ද මේ අපිට? ඉතින් අපි සමහරලාට හොරෙන් රෙදි හරේ මේ හංගල තියලා අරගෙන පයින්නෝ, හරේ ගියා මෙහෙ ගියා කියලා ඇලේ තුලින් පයින්න. ඒ වෙලාවට මොනව හරි වෙලා නැත්තම් කිඹුල්ල කාලා මැරෙනව, නැත්තම් ඔඩියේ ගිලිලා මැරෙනව. ඒ ගිලිලා මැරෙන හැද අවස්ථාවලුත් තිබ්බා අපි. ඉතින් ඒක තමයි තියෙන්නේ. ඒක අර මව්වරු එහෙම නැත්තම් බුදුවරු රහතුන් දකින්නවා මේ ළමයින්ට වෙන අනර්ථය. නමුත් ළමයා ඕක දකින්නේ. ඉතින් ප්‍රඥාව කියන එක, විමසොන් බුද්ධිය කියන එක හැම කාරණාත් එක්කම කල්පනා කරන්න පුළුවන් කෙනෙකුට ජීවිතය පිළිබඳව පූර්ණ අවබෝධයක් ඇති වෙනවා. මම මහාන වෙන්න කලින් මාස 6ක් කල්පනා කළා මහාන වෙනවද නැද්ද කියලා. ඇඳට වෙලා කල්පනා කරනවා. මොකුත් නැහැ, ආහාර ටික ගන්න ඇඳට යනවා, ඔහොම ඉන්න ඇස් දෙක පියාගෙන. ඒ අතර මම බලනවා මගේ ජීවිතේ හොඳම දේ මොකද්ද? සාර්ථකම දේ මොකක්ද කියලා. ඉතින් මං ගණන් හැදුවා මම උපතේ ඉඳලා තරුණ විය, මැදි විය, මහලු විය සහ පෙට්ටියට යනකම්ම කල්පනා කළා. ඔන්න දැන් මම පෙට්ටියේ ඉන්නේ. අමාරයි ඔහොම කල්පනා කරලා නැතුව එච්චර දුර කල්පනා කරන්න. පෙට්ටියටත් කල්පනා කරලා සසරත් කල්පනා කරන්න. අන්න ඒ විදිහ තමන්ගේ ජීවිතේ ගත යුතු නිවැරදිම මාර්ගය මොකද්ද කියලා තමන්ගේ ජීවිතේට තමන්ගේ ප්‍රඥාව කියලා දෙයි. මනස කියන සිද්ධාන්තය අපිව නොමග යවනකොට ප්‍රඥාව කියන සිද්ධාන්තය ඉදිරිපත් වෙලා ඒ බහුශ්‍රත භාවයේ ඒ දහම් දැනුම තුළ අවබෝධය තුල ගොඩ නැගිලා තිනකොට මේ මනස නිවැරදි කරවනවා, සමතුලිත කරවනවා, සමනයටපත් කරවනවා. ඉතින් මනස බොහොම ආවේගයෙන් ඔහේ ඔහේ දුවගෙන දුවගෙන පැනගෙන පැනගෙන යන්න බලන අතරේ මම මනසට පෙන්නවා උපතේ ඉඳලා විපත දක්වාම මෙන්න ජීවිතේ. දැන් කොහෙද යන්න ඕන? දැන් මොකද්ද කරන්න ඕන? පළවෙනි කාරණය තමයි ලෝකයට අපි කොයි විදියට පේනවද නැද්ද කියන එකනේ මේ වැදගත් වෙන්නේ. අපිට අපිව කොයි විදියට දැනෙනවද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් අපිට අපි දුක් විඳලා අපි ලෝකයට සතුට වෙලා පෙනිලා ඉඳලා වැඩක් නැහැනේ. ලෝකයට hina වෙලා ඉඳලා වැඩක් නැහැනේ. ලෝකයට ඇඳලා පළඳලා වැඩක් නැහැනේ. දැන් අපි නම් පන්සලටත් එක සිවුර, ගමනටත් එක සිවුර. හයි මේක පාට ඒක මොකුත් වෙනස් නැහැ. පන්සලේ දාන සරප්පු දෙකම තමයි පිටියත් දාන්නේ. මෙන්න මම කියන්නේ ඔයගොල්ලන්ට ඒක කරන්න කියලා. ඒ සම්මුතිය. ඒ දේවල් අවශ්‍යතාවයන් පිරිමෙහෙන්න සහ අඩ පිටාවට කාලෝචිත සුදුසු විදියට. නමුත් ඒක කිසිම මානසික දෙයක් නෑ. එක ඉබේ හට ගන්න දෙයක්, ඉබේ පහළ වෙන දෙයක්, තමන්ට තමන් සැනසිලිදායක විදියට ජීවත් විය යුතුයි කියන කාරණේ පහළ වෙනවා. ඉතින් මේ සැනසිල්ල සොයා ගන්න හරි අමාරුයි. සාමාන්‍ය නිකම් මිනිස්සුෙකුට මේක අත්හැල හම්බෙන්නේ නැත්නම් සැනසිල්ල හොයා ගන්න බෑ. ඉන්ද්‍රියන් හැම තිස්සෙම දුවගෙන ගිහිල්ලා උන්න අරගෙන ඒ රූපය. පොඩි කාලේ අපි සෙල්ලමක් කරනවනේ, ඔය කංකම් බෝරු චින්චින් නෝරු මං කියන දේ අහනවද? එහෙනම් දූල දූල ගිහලා කොස්කොලයක් කඩාගෙන එන්න කියලා කියනවනේ. ඉතින් ඔබටත් ඒ වගේම කිව්වොත් එහෙම මේ ඉන්ද්‍රියන්ට ග්‍රහණය කරන්න පුළුවන් දෙයක් ලෝකේ තුල ගිහිල්ලා අරගෙන එන්න, හොයාගෙන එන්න කියලා කිව්වොත් ඔබත් හොයාගෙන එයි. එහෙත් ඔබට කිව්වොත් මේ නිර්වාණය සාගෙන එන්න කියලා, අකාලිකත්වයේ සාගෙන ඉන්න කියලා, අවේදනාව සාගෙන ඉන්න කියලා, හිස්සු දෙයක් අරගෙන ඉන්න කියලා කිව්වොත් එතකොට මේ මනස තුල මේ මොකද්ද තියෙන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාර. අවිද්‍යාත්මක සංස්කාරක වේගයක් අපි තුල මේ පවතින. තරහ කියලා කියන්නේ අවිද්‍යාත්මක වේගයක්. ආශාව කියලා කියන්නේ අවිද්‍යාත්මක වේගයක්. අවිද්‍යාත්මක වේගය. දුක කියලා කියන්නේ අවිද්‍යාත්මක වේගය. ඔබ මේ දේවල් අහලා ප්‍රතිපත්ති හදාගන්න නෙමෙයි, මේ දර්ශනේ නුවණින් සොයා යන්න. සෙවීම කියන්නේ කුමක්ද කියන එකත් අවබෝධ කරගෙන සොයන්නා වඩාගන්නේ නැතුව, දියුණු කරගන්නේ නැතුව සෙවීමත් නතර කළා, නොසයා සිටීමත් නතර කළා, ක්‍රියාව ඉක්මවා. එතන බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් කියන්නේ කම්ම නිරෝධාය, කර්ම නැති කරන්. බුදුහාමුදුරන්ට ඔය කර්ම විපාක දුන්නයි කියලා කවුරු හරි ත්‍රිපිටකයට ඇතුළත් කළා නම් ඒ පුහුදුන් අය විසින් ඇතුළත් කරන ලද වැරදි මතයක්. නූතන බුදු කෙනෙකුට කර්ම සම්බන්ධයක් නැහැ. අනවබෝධයේ මන්තරම්වත් ආර්ය භූමියට පත් වෙච්ච නැති කවුරු හරි කෙනෙක් තමයි ඔක ලියලා තියෙන්නේ. සම්පූර්ණ වැරදි මතයක්. බුදුවරුන්ට කර්මය සම්බන්ධ නැහැ. උන්වහන්සේලා චේතනාව ඉක්මවා චේතෝ විමුක්තියට පත් වෙලා තියෙනවා. චේතනා කර්ම වලින් වැඩ කරන කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඒ කර්ම ඉක්මවපු ඒ මනස තුල සීමා සහිත කාලයකට උත්තාන කර්මයක් වැනි දෙයක් තමා ගත්තා. ඒක චේතනාව තුල සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒ බුදුරුවන්ගේ නිරෝධ මනස තුල සිදුවෙන අදිෂ්ඨානයක් කියලා කියන්න පුළුවන් ඒකට. ඒ තමයි මේ ශාසනය පවතින තාක්කල් මට මේ ශාසනය ඇති කරන්න ඕනේ කියන අදිෂ්ඨානය දුන්නා. ඒක කර්ම බලවේගයක් නෙමෙයි. ඒ චේතනා කර්ම බලවේගේ නැති නිසාම තමයි කර්මශ්‍රය කළා කියලා කියන්නේ. කර්මශ්‍රය කර සකල ක්ලේශයෝ ප්‍රහීන කළා කියලා කියන්නේ ඒකමයි. එතකොට කර්මකාරයකයක ඉන්නවා නම් පුජ්‍යලේකුට සැනසෙල්ලක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ නමක් පිඬුසිඟා වඩින්නේ නැත. බුදුරජාණන් වහන්සේ නමක් දානි වළඳන්නේ නැත. බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටින්නේ නැත. බුදුරජාණන් වහන්සේ නමක් ධර්ම දේශනා කරන්නේ නැත. බුදුරජාණන් වහන්සේ නමක් සැතපෙන්නේ නැත. නමුත් ඔබ දකින බුදුහාමුදුරෝ ඒ ඔක්කොම කරනවා. ඒක ඉන්ද්‍රිය සාපේක්ෂිත ඔබට. ඉන්ද්‍රිය ඉක්ම වූ කෙනෙකුට පේනවා ක්‍රියාව ඉක්ම වූ බුදු කෙනෙක්. ඒ බුදුහාමුදුරුව අප්පටිම මට බුදු මන් දකින බුදුහාමුදුරුව චිත්‍රයකට අඹන්න බෑ. චිත්‍රයකට අඹන්න බෑ. පිළිමයක් නෑ. නමුත් කායික ස්වරූපයේ බුදුහාමුදුරු කෙනෙකුත් වැඩ හිටියා. මේ අපටිම බුදුහාමුදුරුවත් වැඩ හිටියා. ඉතින් අපි මහා ධාන ධර්මයේ පෙන්වන්නේ නේ මේ පරිහරණය කරපු ශරීරය. ඊළඟට මේ ධම්ම කාය කියලා එකක්, ධර්ම කාය කියලා වෙනම එකකුත් පෙන්වනවා. අපි ඒක දකින්න ඕන. රූප කාය, ධම්ම කාය, එතකොට මේ ධම්මකාය කියන එක තමයි දකින්න ඕන ජීවිතේ. ඒක තමයි නිර්වාණය. ඒ තමයි බුදුහාමුදුරුවෝ. ඒ වක්කලීට කියන්නේ ධර්මයේ තුල බුදුහාමුදුරුවෝ දකින්න යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඒ කියන්නේ ඔබ තාම බුදුහාමුදුරුවෝ දැක්කේ නැහැ කියන එක තමයි ඒකෙන් ප්‍රකාශ කරන්නේ. අපි ආයේ බුදුන් දකින්නවා කියලා හිතාගෙන ඉන්නේ අර වක්කලී හාමුදුරුව වගේ බුදුන් දකින්න නම් වැඩක් නෑ. බුදුන් දකින්න ඕන නුවණේ ඒ බුදුහාමුදුරුව අදත් දකින්න පුළුවන් ධර්මයේ තියෙන නිසා. ධර්මයේ තියෙන තාක්කල් බුද්ධාන්තරයක් අදත් බුදුහාමුදුරුව දකින්න පුළුවන්. එතකොට බුද්ධ උපස්ථානයක් වගේ අපිට අනේ පින්කමක් කරගන්නේ නැහැ කියලා කෙනෙක් දුක් වෙන්න පුළුවන්. බුදුහාමුදුරෝ දේශනා කරන සියක් වසක් බුදු කෙනෙකුට උපස්ථාන කළාට වඩා ශ්‍රේෂ්ඨයි පළවෙනි මාර්ග ඵලයට පත් වීම. එහෙනම් ඔබට අදපත් වෙන්න පුළුවන්. අදපත් වෙන්න පුළුවන්. එහෙනම් සියක් වසක් බුදු කෙනෙකුට කරන ලද උපස්ථායකයෙකුට වැඩිය ප්‍රබල කෙනෙක් තමයි ඒ සද්ධර්ම අවබෝධයට පත් වෙන ඕනම කෙනෙක්. ඒ නිසා ඒ දේවල් ඇති කර ගන්න පුළුවන්. හැබැයි ඉතින් අපේ උදවිය ඒ චර දේවල් චර ශ්‍රේෂ්ඨ දේවල් තීද්ධිය අවබෝධ කරගන්න නම් මෙහෙස මහන්සි වෙලා හෙලිකොප්ටරේ මල් දාලා එහෙමත් නැත්නම් ඔය ගහවඩේට පහන් කෝටියක් හරි පත්තු කරලා මාත් ගිහිල්ලා තියෙනවා මාත් කරලා තියෙනවා මට නම් ලැබිලා නැහැ මොකද්ද සැනසille කියලා නිකන් ව්‍යාකූලත්වයකුයි මහන්සියකුයි විතරයි gedere එනකොට දැනෙන්නේ. හැබැයි ඔබට ඊට වඩා සැනසillක් මේ දේශනාව අහනකොට ශ්‍රවණය කරනකොට ඔබට දැනේවි. ඔබට හැකිද කියලා බලන්න ඔබ නොවි එහෙම නැත්තම් මම නොවි මට ටික වෙලාවක් ඒ thunder in silence කියලා කියන හෙන ගහන නිශ්ශබ්දතාවයේ හෙන ගහන නිශ්ශබ්දතාවයෙන් ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒකට කියන විශේෂණ පදයක් හෙන ගැහුවත් නොදෙන්න කියන එකයි ඒකේ අදහස් වෙන්නේ. මම නොවි ඉන්න පුළුවන් ද බලන්න ටික වෙලාවක් නිහඬව සංසුන්ව ඉන්න. මම නොවි ඉන්න මම නොවි ඉන්න ඔබම ඔබ සිතා ගන්න මම නොවි මා සිටිනවා කියලා. ඒ උත්සාහයකයි ඔබ මුලදී දෙන්නේ. සමහර වෙලාවට යම් කිසි හේතුවකින් හරි නුවණ වැඩිලා ඔබට මම නොවි පවතින්න පුළුවන් තත්ත්වයට නිකම් හරිපත් වුණොත් ඔබ ඒපත් වෙන්නේ විශිෂ්ට ඥාන දර්ශනයට. ඒ හුරුව ඇති කරගන්න බලන්න ඔබට හැකියාව ලැබෙනවද කියලා උත්සාහයකදීලා බලන්න. මේ සියලු ධර්ම කරුණොත් සම්පින්දනේ ඔළුවේ පොඩ්ඩක් තියාගෙන මම නොවේ සිටින්න පුළුවන් ද බලන්න ටික වෙලාව. විශේෂයෙන් ඒ ධර්ම අවබෝධයට පත් උනොත් එයාට ඒ සමාධියක් ලැබෙනවා අන්තරික්ක සමාධිය කියලා. අන්තරික්ක සමාධිය කියලා කියන්නේ කිසිම අන්තයකට බර නැති සමාධිය කියන එකයි. ඔය ධ්‍යාන භාවනාවල් එහෙම වඩලා ඒ ලබන සමාධිය අන්තයකට බරයි. රූපයකට, වේදනාවකට, සංඥාවකට බරයි. සමත භාවනා කියන්නේ ඒකයි. සම්මත කරගෙන යමක් දිගින් දිගට මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කිරීම ඒ පුරුද්ද නැති වුණොත් ඒක කැඩෙනවා. තේරෙනවද? ස්වාමි භාර්යා සම්බදතාවය කියලා කියන්නේත් ඕක. සම්මත භාවනාවක් තමයි. නිතරම දකින්න ඉන්න හොඳින් කතා කරන්න පේන්නේ නැතුව හිටියොත් එimhe අවුරුදු 10ක් 15ක් අමතක වෙලා යනවා. ලෞකික ලෝකේ විද්‍යාව ඒකේ කාගේවත් වරදක් නෙමෙයි. ඒ කාගේත් මානසික ස්වરૂපය. ඒවට එරෙහි වෙන්න හොඳ නැහැ. ඒ මානව දර්ශන අපි මානව ගුණාංග වලට සමහරලාට එරෙහි වෙනවා. එහෙම එරෙහි වෙන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් අපි නිතරම තේරුම් අරගෙන ඉන්න ඕන තරහ යන එක, කලබල වෙන එක, ඇලිදි වෙන එක මේක මානව ගුණාංගයක් කියලා. එතකොට අපි කිසි කෙනෙක්ගේ තරහකට, කේන්තියකට, කලබල වීමකට අපි වැඩි කලබල වෙන එකක් නැහැ. අවබෝධයෙන් ඉන්න ඕන. මම විශේෂ අවධාරණයකින් මේ කාරණේ කියන්නම්. මොකද භාවනාවක් තියෙනවා ඔපයාගේ මේ ජීවිතං අනියතං මරණං නියතං කියලා භාවනා කරන සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටික කතාවක්. සම්පූර්ණ මේ මිත්‍යා දෘෂ්ටික කතාවක් තමයි, වැරදි චින්තනයක් තමයි ඔය ජීවිතං අනියතං මරණං නියතං කියලා කියන්නේ. කින්න සත්තෝති පච්චේසි මාර දිට්ටි ගතන්නොතේ සුත්ත සංඛාර පුඤ්ඤෝයන් නයිද සත්තුූප ලබ්බති. ඔබ සත්වේක්‍යයි අදහන්නේද? ඔබ සත්වේක්‍යයි පිළිගන්නේද? කින්න සත්තෝති පච්චේසි, ඔබ ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නේ මේකේ සති පුජ්‍යලයක් ඉන්නවා කියලා. මාර දිට්ටි ගතන්නුතේ, ඒක මාර දිට්ටි කියන්නේ මිත්‍යා දෘෂ්ටිය, වැරදි දෘෂ්ටිය. සුද්ධ සංඛාර පුඤ්ඤෝයන් නයිද සත්තුූප ලබ්බති. මේ සංස්කාර පින්ඩේකට සත්වයා කියන නම ලැබිලා තියෙනවා. ඇත්තෙන්ම මෙතන මැරෙන්න සතෙක්වත් ජීවත් වෙන්න සතෙක්වත් නැහැ. ඒකයි මං කිව්වේ ජීවිතං අනියතං මරණං නියතං කියන්නේ මිත්‍යා දෘෂ්ටියක් කියලා. ඒක සංකල්පයක්. මේ ලංකාවේ බෞද්ධයන්ට බුද්ධාගම කියලා ගිහිල්ලා තියෙන්නේ ඍණාත්මක ආකල්පයක්. ඒ නිසා දැන් මේ රකින්න හදන්නෙත් ඒක, බුද්ධාගම රකින්නයි කියලා. ඉතින් ඍණාත්මක ආකල්පයක් රැකගෙන මොකටද? අර එක හාමුදුරු කෙනෙක් කිව්වා අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි බෞද්ධයන්ගේ දායාදේ කියලා. මම කියන්න කැමති මිනිස්සු අපේ මේ බෞද්ධයෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන සංකල්ප තුන, දෘෂ්ටි තුන යථාර්ථයක් නෙමෙයි. කිසිම බෞද්ධයෙක්ගේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන්නේ යථාර්ථයක් නෙමෙයි, සංකල්ප තුනක් හා දෘෂ්ටි තුනක්. ওই සංකල්ප තුන ඉවත් කළොත් තමන්ගේ දර්ශනපතේන් දෘෂ්ටියෙන් එයාට මේ ලෝකේ ලස්සන ලෝකයක් දකින්න පුළුවන්. ඒ කණ්ණාඩි ගලවන්න අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ලෝකෙ දිහා බලන්න හොඳ නෑ. ඔය ඇස් කණ්ණාඩි දෙක ගලවලා පැත්තකින් තියලා මේ ලෝකෙ දිහා බැලුවොත් මොකද පේන්නේ? නিত্য සුඛ ආත්මයෙන් ගලවාගත්ත සාපේක්ෂිත ගුණයක් තමයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කියන්නේ. නিত্যයි සුඛයි ආත්මයි කියන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන සාපේක්ෂිත ධර්මය. බුදුහාමුදුරන්ගේ ධර්මය අකාලිකයි. සාපේක්ෂිත වාදයක් එතන නැහැ. සාපේක්ෂිත ධර්මයක් නැහැ. එතකොට යම් තැනක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා පිළිගැනීමක් යම් පුද්ගලයෙක් ළඟ තියෙනවා නම් ඔහු ළඟ නිත්‍යයි සුඛයි ආත්මය පිළිගැනීම අනිත් කෙලවරේ තියෙනවාමයි. මොකද ඔහුට නිත්‍යයි සුඛයි ආත්මයි කියන එක අමතක කරලා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක ගොඩනගන්න බෑ. ලස්සනයි කියන එක අමතක කරලා අවලස්සනයි කියන එක ගොඩනගන්න බෑ. අවලස්සනයි කියන එක අමතක කරලා ලස්සනයි කියන එක ගොඩනගන්න බෑ. ඒකයි මම කිව්වේ මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක මිනිස්සුන්ගේ මේ මානසිකත්වයෙන් ඉවත් විය යුතුයි. සද්ධර්මයේ දකින්න ඒ නිසා ආර්ය ශ්‍රාවකයන්ට මේ ලෝකේ නিত্য සුඛ ආත්ම වශයෙන්වත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්වත් පේන්නේ නැත. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම තදින් අල්ලගත්ත කෙනෙක්, මිත්‍යා දෘෂ්ටිය තදින් අල්ලගත්ත කෙනෙකුට මාව සම්බෝල හදලා දුන්නොත් එහෙම කැමරට ගනීවි. ඒ තරමට තරහයි. ඇයි? දැඩි දෘෂ්ටිය. කොහේවත් දෙවියෙක් නැහැ. නමුත් එයාට දෙවියෙක් ඉන්නවා කියලා හිතට ඇතුළට දානවා. ඊට පස්සේ ඒ දෙවියන්ට කවුරු හරි බැන්නොත් එම එයාට මුළු ඇඟ වෙවුලන්න තරහ යනවා. මොනවද මේ? වාචිකව, රූපිකව, සංඤිකව, සංස්කාරිකව, විඥානිකව බැඳිච්ච එක. වේදනාත්මකව බැඳිලා. මිනිස්සු හරි අසරණයි. පංච උපාදානස්කන්ධයෙන් අල්ලලා ගිල්වලා බැඳලා හිර කරලා තියෙන්නේ. ඉතින් ඒ තුලින් එගොඩ වීමට හැකියාව ලැබෙන්නේ අතිසයින්ම විදර්ශනාඥානය තියෙන ඥානවන්ත පිරිසටමයි. අරිෂ්ඨානයක් තියෙන්න ඕන. අපේ කඩන පිංකම් කරන මාසේ අපේ සන්ධ්‍යානවන මහත්මිය ගිය කටන පින්කම කළේ. ඉතින් අපි කිව්වා මේ කටන පින්කම කරන කාලෙදි මේ ධර්මේනුත් පූජා පවත්වන්න කියලා. ධර්ම අවබෝධයෙන් ධම්මානුධම්ම ප්‍රතිපත්ති. ඒතුමි මහන්සි වුණා ඒ කාලෙදි. ඒතුමි ඒ ගුණයක් අවබෝධ කරගෙන ඒ සතුටත් ඒ ධර්මයත් එක්ක අන් අයට කියලා දෙමින් කටයුතු කරනවා. මොන තරම් වාසනාවන්තද මං කියන්නේ දුක් ඔක්කොම නැහැ කියන්නේ, ප්‍රශ්න ගැටලු ඔක්කොම නැහැ කියලා කියන්නේ. නමුත් විශාල දුක් රසක් අඩු කරගන්න, අවම කරගන්න හැකියාව ලැබිලා තිනෝ. ඒ නිසා විශේෂයෙන් ඕනම දුකක් අත්හදා බලන්න දවස් 3ක් තියන්නේ හිතේ. මගිලා යනවා ධර්ම අවබෝධය වෙච්ච කෙනෙකුට. දුකක් දැනුණත් ඒක අල්ප වශයෙන් දැනෙන්නේ, අවම වශයෙන් දැනෙන්නේ, අඩු වශයෙන් දැනෙන්නේ. මේක විශාල වශයෙන් දැනෙන්නේ නැහැ. ඒ කැපවීම නිසා දැන් අපිට ගිය වසරට කීප දෙනෙක්ම අවබෝධ ඥාණයට පත් වුණා. මේ පහුවේ දවසේ අපිට රටකින් කතා කරලා දේශනා දෙකයි ඇහුවා. එයා කියනවා මගේ මුළු ජීවිතේම හැමදෙරුනේ වෙනස් වෙලා දැන් තියෙන්නේ. මම වෙනම කෙනෙක්. මට බාව කවුද කියලා අඳුනගන්න බැරි එක විතරයි තියෙන්නේ. මම වෙනම පුජ්‍යලෙක් හඳුරන්නේ. මේ බෝසත්ගේ දේශනා දෙකයි ඇහුවේ. යාහරගේ ජීවිතයේ නිතරින් දුක්ඛ සත්‍ය හොඳට ප්‍රගුණ වෙලා තියෙන්නේ නැති. ඒ තිබිච්ච නිසා එල්ලෙන්න වෙලක්නේ හොය හොයා හිටියේ. වෙල හම්බ වුණා. එගොඩ වෙන්න ඉක්මනින්ම යා එගොඩ වුණා. එයාට කොයිබකවත් ඇලෙන්න හිතෙන්නේ නැතුව ඇති සිත. පිහිටන් නැතුව ඇති. ඒකයි ජීවිතේ යම් තැනක හරයක් තියෙනවයි කියලා හිතුනොත් ඒ හරය දක්වාම එයයි ගමන් කරනවා. කිසිම තැනක හරයක් නැහැයි කියලා තේරුනහම තමයි ධර්මයේ සවාගෙන එන්න පුරුදු වෙන්නේ. සියලු සංස්කාරක ධර්මයෝ අනිත්‍ය කරගන්න. සියලු සංස්කාරක ධර්මයෝ අනිත්‍ය කරගන්න. සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා කියන්නේ ඒකයි. සියලු සංස්කාරක ධර්මයෝ අනිත්‍ය කරගන්න. නමුත් පුදුන් ලෝකයා මොකද කරන්නේ? මෝඩ සත්‍යයා මොකද කරන්නේ? නිත්‍ය කරගන්න. මොනවද? මේක දුකයි, මේක සැපයි, මේක නිත්‍යයි, මේක අනිත්‍යයි. මේක ආත්මයි, මේක අනාත්මයි. අනාත්මයි කියලා ගත්තත් ඒක නිත්‍යයක්, ආත්මයි කියලා ගත්තත් නිත්‍යයක්. දුකයි කියලා ගත්තත් ඒක නිත්‍යයක්, සැපයි කියලා ගත්තත් ඒක නිත්‍යයක්. ඒ නිසා සියලු සංස්කාරකයෝ අනිත්‍ය කොට ගන්න. දැන් මේ වචන හරඹය තුල කෙනෙක් අහමදුර ආයි කියනවා අනිත්‍ය කොට ගන්න කියලා. එක සැරයක් කිව්වා අනිත්‍ය එපා කියලා. මොකද්ද කියලා මේ වාචික තත්වය තුල ඉන්න කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒකයි මම ඔබට කියන්නේ, මා කතා කරන්නේ වචනයක් නොවේ. මට මේ ආයන් දෘෂ්ටියක්, සංකල්පයක්, වචන පද්ධතියක් මාහට නැහැ. වචනයක් තුල ගොඩනගෙන ධර්මයක් පමණයි මාහට තියෙන්නේ. ඒ ධර්මය දෘෂ්ටියක්, සංකල්පයක් නොවේ. සියලු සංස්කාර අනිත්‍ය කොට ගන්න. කියන්නේ නිත්‍ය කරගන්න එපා. අල්ලගන්න එපා. නියම කරගන්න එපා. කියන්නේ අනිත්‍යයි කියලා අල්ලගන්නත් එපා, නිත්‍යයි කියලා අල්ලගන්නත් එපා. අන්න ඒක තමයි අනිත්‍යතාවය. ඔබ අනිත්‍යයි කියලා දෙයක් දෘෂ්ටි කරගත්තොත්, ග්‍රහණය කරගත්තොත් ඒක අනිත්‍ය නෙමෙයි. එතකොට අනිත්‍යත් ඔබ නිත්‍ය කරගෙන, විශේෂයෙන් බෞද්ධයෝ අනිත්‍ය නිත්‍ය කරගත්ත පිරිසක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම වලට දැන්නොත් එහෙම ගුටි ගන්නත් වෙයි. ආත්මය කරගෙන ඉන්නේ, ජීවිතය කරගෙන ඉන්නේ. ඒ විතරක් නෙමේක ඍණාත්මක ආකල්පයක් හැටියට අරගෙන ඉන්නේ. ඒකයි නිතරම මේ හැම කෙනෙක් දිහාම ටිකක් පොඩි දෝෂ දර්ශනයකින් සහ විවේචනයකින්, ප්‍රතික්ෂේපයකින් දකින ග්‍රාම්‍ය පිරිසක් බිහි වෙනවා. ඒක පුදුම අවාසනාවන්ත සිද්ධියක් බෞද්ධයට සිදුවෙච්ච. ඉතින් මේ වචනවල අගේ තේරෙයි, මේ වචනවල වටිනකම තේරෙයි ප්‍රඥාවන්ත පිරිසට, ඥානවන්ත පිරිසකට. ඉතින් වහාම මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය ආත්ම කරගත්ත, නිත්‍ය කරගත්ත ස්වභාවයෙන් බෞද්ධයා නිදහස් විය යුතුමයි. නැත්තම් ඔබට සැනසෙන්න බෑ ඔය කණ්ණාඩි දෙකෙන් ලෝකේ දිහා බලද්දී. මං කියන්නේ ඔය කණ්ණාඩි දෙක ගලවලා විසි කරන්න මේ ලෝකේ සැබෑම සැබෑ ලස්සන ඔබට මේක දකින්න පුළුවන්, මොන මොන තරම් මනරම්ද කියලා. මේ ලෝකේ තියෙන සැබෑ ලස්සන සජීවී දහම දකින්න බැරි ඇයි? ඔබ මේ ලෝකේ දිහා බලන්නේ මතකයෙන්. මතකයෙන් බලන්නේ. අතීත මතකයෙන් බලන්නේ. අම්මා කියලා දුන්න විදියට, තාත්තා කියලා දුන්න විදියට පොඩි කාලේ ඉඳලා අරයා හොඳ නෑ, මෙයා හොඳ නෑ, අරයා හොඳයි, මෙයා හොඳයි කියලා මනස තුල ඇති කරපු විදියට සජීවී විදියට බලන්නේ. බලන්න හැකියාවකුත් නෑ. ඉතින් හොඳ දර්ශනයක් දීපු අය හොඳ විදියට දකිනු, නරක දර්ශනයක් දීපු අය නරක විදියට දකිනු. අනිත් ආගමිකයා හතුරෙක් කිව්වොත් හතුරෙක් කියනවා, සතුන් නිදහස් කිරීම පිනක් කිව්වොත් සතුන් නිදහස් කරනවා, සතුන් මැරීම පිනක් කිව්වොත් සතුන් මරනවා. ඇයි ඒ ඔක්කොම කරන්නේ? ඉන්ද්‍රිය සාපේක්ෂිත ග්‍රහණයන් තුළ ඉඳගෙන. සත්තු නිදහස් කරන කට්ටියත් මිත්‍යා දෘෂ්ටිකයි, සත්තු මරණ කට්ටියත් මිත්‍යා දෘෂ්ටිකයි. මානව ගුණාංගයක් අනුව බැලුවාම පිටින් සතුන් නිදහස් කිරීම ශ්‍රේෂ්ඨයි. ඇත්ත වශයෙන්ම සත්වයා සිටින්නේ ශරීරය තුල නොවේ, මනස තුල. ඉතින් අපි සතෙක් නෙමෙයි නිදහස් කරන්න ඕන, සත්ව ගති නේද? ප්‍රේත ගති, තිරිසන් ගති, යක්ෂ ගති, සත්ව ගති තියෙනවා, තිරිසන් ගති තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ කාලේ සතා නිදහස් කරනවා කියලා කලේ අර සත්ව ගතිය නිදහස් කරලා අර සත්තුන් මරන මිනිස්සුන්ගේ. ඒ සත්ව ගතියක් තියෙන නිසා තමයි සත්තු මරන්නේ. ඔව්, සත්තු ගතියක් තියෙන්න ඕන සතුන් මරන්න. තිරිසංගතිය. ක්‍රියාවේ ප්‍රතිඵලය හැමෝටම එනවා. ඒක කිසි ආගම් ભેදයක් නැතුව ඒක එනවා. ඒක මානව ස්වභාවයක්. ඒ කියන්නේ මිනිස්සෙකුට පවතින දෙයක්. ඒක අම්ම කෙනෙක් ඇවිල්ලා කිව්වා හම්බුනේ මට මේ නිින්ද යන්නේ නැහැ පිළිත් පැන් ටිකක් දෙන්න පුළුවන්ද කියලා. මම බැලුවා මේ මොකද මේ වයස ගම්මනට නිින්ද යන්නේ නැති ප්‍රශ්නේ කියලා. ඉතින් මොකද්ද කියලා අපිට කිව්වේ නැහැ ඒ වෙනත් ආගමක ඉරසා. නමුත් දැන් බුදුදහමට යොමු වෙලා ඉන්නවා. ඉතින් මේ නිවසට දවසක් ගියපු වෙලාවේ තමයි කිව්වේ එක දරුවෙක් ඒගොල්ලන්ගේ දරුවෙක්ම කිව්වා අපි හාමුදුරනේ දැන් මස් කඩෙන් නිදහස් වෙලා අවුරුද්දක් විතර ගිහුවා වෙන්නේ. බලවර මස් කඩේ පුතේ ගිහපු කට්ටිය. මම හාමුදුරනේ දැන් බුදුහාමුදුරන්ට වඳින්නේ කටයුතු කරන්නේ. මං රටක හිටියත් දුවල ඇවිල්ලා මං අවුරුද්දකට සැරයක් කතරගම යනවා. එහෙම කියලා කිව්ව බලනකොට මේ හාමුදුරනේ මං තමයි උදේට මේ ඌරම් ලෑල්ලට අද දාන්න කියලා කියන්නේ. දැන් අපි මස් මාංශ කන්නේත් නෑ කිව්වා. ඒත් අර කරපු කට්ටියට ඒවා කාලයක් තිස්සේ යම් කිසි ඒ කියන්නේ නිරය ජීවත් වෙලා ඉදි මනස තුල හැදෙනවා ඉස්සෙල්ලම. තේරෙනා නේද? නිරය ජීවත් වෙලා ඉදි මනස තුල හැදෙනවා. හැදිලා තමයි ඊට පස්සේ යන්නේ. මම දවසක් කඩිමුඩි එක් කරගෙන ගියා මේ මතක බණක් කියන්න. එයාට උදර පිළිකාවක් හැදිලා මැරෙන්න හදනවා කෙනෙක්. ඉතින් කිව්වා මේ මෙයා හඳුරි මැරෙන්නව හදන්නේ පිරිත් කියන්නේ. ඉතින් යන ගමන් ඒක කෙනෙක් නම් කිව්වා හැබැයි ඔය ආච්චි අම්ම ජීවත් වෙලා ඉදී පන්සල පැත්තට ගියේ නේ හඳුරනේ. හාමුදුරන්ට බැන බැන හිතේ කිව්වා. සමහර කට්ටිය ඉන්නවනේ දොස් කියන්නේ. මං කිව්වා කමන්නේ අපිට ඉතින් හිත පහදවන්න පුළුවන් නේ කියලා. ඒ දේවලට ගියාම බඳගෙන පිරිත් ඇහුවා. මං අහුවා අම්මට දැන් මොකද පේන්නේ? හම්බෝ මාව පිච්චිනෝ කිව්වා. මාව ගිනි ගන්නෝ කියලා කෑ ගැහුවා. ඊට පස්සේ මං අහුවා දැන් මොකද්ද ඕන කියලා. මට බෙල්ලන් විල පන්සලට යන්න ඕන කිව්වා. දැන් මෙයාට මේ ගිනි ඇදීම් වලින් කොහොම හරි දැන් මේ වලකින්න එයා දැන් අර එල්ලෙන්න වෙලක් හදනවා. ගඟේ ගහගෙන යන මිනිස්සේ කර හොයනවනේ. එල්ලෙන්න මොකක් හරි ගල ඒ වගේ මෙයාට එල්ලෙන්න හදන්නේ මේ දැන් කොහොම හරි හොඳ පැත්තක කොයි මාරේ. ඉතින් වැරදුණු කියා කිව්වා දැන් මෙයා වාඩි කරලා ගෙනියන්නත් බෑ කොහොමවත් බෑ කියලා. මම ඉතින් ඒගොල්ලන්ට කිව්වා කමන්නේ සීට් ගලවල වාහනේ මෙට්ටියක් දාලා මෙට්ටිය උඩ හරි ගෙනිලා පිටිපැත්තෙන් දොර හරි අරලා බෙල්ලන් විල පන්සල ඇතුල් කරවල අවසර අරගෙන පෙන්නන්න කියලා. එන කරන්න දෙයක් නැහැ කියලා. මොකද්ද ඒ කම්ම විපාක බුදුදහම නෙමෙයි. ඒ නිසා ලෝතුරා බුදුහාමුදුරු ආගමක් නෙමෙයි බිහි කළේ, ජාතියක් නෙමෙයි බිහි කළේ, වර්ගයක් නෙමෙයි බිහි කළේ. මම හිතනවා බෞද්ධ, මුස්ලිම්, දෙමළ, ඒ වගේම ඇමරිකන් ජාතිකයෝ, සුදු ජාතිකයෝ, කළු ජාතිකයෝ, ඔක්කොම ජාතිකයෝ, ඉංග්‍රීසි ජාතිකයෝ, හින්දු ජාතිකයෝ වෙන්න පුළුවන්. ওই සියලුම ජාතියෝන් අතර ඉන්න නුවණැති අය මේ ධර්මය රකින්න. පඤ්ඤාවන්තස් අයන් ධම්මෝනේ. ප්‍රඥාවන්තයන්ගේ දහම. ඒ නිසා ඔබ සන්තෝෂ වෙන්න ප්‍රඥාවන්තයි. ඔබට ඔබ ගැන දැනෙන්නේ නැතුව ඇති වැඩි ආඩම්බරයක්. හැබැයි ඔබ ගැන ඔබට දැනෙන්න වැඩි ආඩම්බරයක් ඔබ ලෝකයේ තියෙන මිත්‍යා දෘෂ්ටිකයන් පිළිබඳව පොඩ්ඩක් අවබෝධයට පත් වෙන්න. මිත්‍යා දෘෂ්ටික මනසක් විඳින දුක ගැන ඔබ අවබෝධයට පත් වෙන්න. එතකොට ඔබට තේරේ ඔබ විඳින මොන තරම් සැනසෙල්ලක්ද කියලා. ඔබ කායිකව මේ විඳින සුව පහසුව බලන්න පොඩ්ඩක් සෝමාලියාව පැත්ත පොඩ්ඩක් බලන්න. අපිට මේ තියෙන පහසුකම් වල මොන තරම් උච්ච භාවයක් තියෙනවද කියලා. ඒ රටේ රජතුමාටත් නැති පහසුකම් අපිට තියෙන්නේ මේ සාමාන්‍ය වැසියට. අන්න ඒ වගේ මනස තුලත් මිත්‍යා දෘෂ්ටිකයක් එක්ක කායිකව මොන තරම් සැපවත් වුණත් නැහැ මනුෂ්‍යයා මිත්‍යා දෘෂ්ටි කරන. මිත්‍යා දෘෂ්ටිකක් ඉබේ හැදෙන්නේ නැහැ. විශේෂයෙන් ඔළුවට දාන්න ඕන. කවන්න ඕන. අසරණ මිනිස්සු එළඹ ගන්න. ඔළුවට සේවතාවක් කිව්වොත් දෙයක් ඉන්නවා කියලා බාර ගන්නවා. තත්වාරෝපණය. මේක අපි විසින් ඔබ තුල ඇති කරන කාරණයක් නෙමෙයි, ඔබ විසින් ඔබේ මනස තුළ තේරුම් ගන්න කාරණයක්. එනිසා මේක තත්වාරෝපණයක් නොවේ. තවත් සංකල්පයක නතර වෙන්නේ, තවත් දෘෂ්ටියක නතර වෙන්නේ, තවත් වේදනාවක අපි නතර වෙන්නේ නැහැ. විශේෂයෙන් නතර වෙන්නේ කෙනාව අපි ඉවත් කරනවා. දුවනහා නතර නතර වෙන කෙනාව ඉවත් කරනවා. ඒකයි කර්මයෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ. ක්‍රියා කරන්න කම්මස්ස කාරකෝ නැත්ති කියන තැනට එන්න ඕන. ඒ කියන්නේ කර්ම කරන්න නැත. ඒක තමයි මමත්වය. කර්ම කරන්න ඔබ තුල සිටියොත් ඔබ හැමතිස්සෙම කර්ම වලට මාරු වෙවි, දෘෂ්ටි වලට මාරු වෙවි, සංකල්ප වලට මාරු වෙවි, වේදනාවල වලට මාරු වෙවි ජීවත් වෙනවා. කර්ම කරන්න ඉවත් කළා නම් ආයි කර්ම කරන්නේ නැත. මම නසන්න ඔබ ළඟ ඉන්න මම, මමත්වය. සමහර අය තම ජීවිතේ නසා ගන්නවා. ඉතින් ඒ අයට විශේෂයෙන් බැරිද මේ තමන්ගේ මමත්වය නසා ගන්න? මොන තරම් වටිනවද ඒක? එසා අප්‍රමාදීව කටයුතු කරන්න ඕන. ඇයි? අපාය අතිශය දුක්බරයි. තිරිසන් අපාය හරිය දුක්බරයි. මේ ධර්ම තේරුම් ගත්තොත් ඔබට සසර යන්න ඕන නම් ඕන තරම්. ඒත් යන්න. ඔබ ආසනන් සසරට යන්න. අවබෝධ කරගෙන. පීනන්න පුරුදු වෙලා ඇලට පැන්නාම ප්‍රශ්නයක් නැහැ. බල්ටියක් ගහලා බලලා ඒක නාල ගිලින බඩේට පුළුවන්. පීනන්න දන්නේ නැතුව පැන්නාම මේ වැඩි. පණ ගිහිල්ලා මැරෙන්න හදන්නේ. ඈ මර කෑ ගහගෙන හතර වටේනවනේ පාවෙනවා. අන්න ඒ වගේ සසර යන්න එපා. මේ ධර්ම අවබෝධය කරගන්නවා කියන්නේ සසර පීනන්න පුරුදුනා වගේ වැඩ. දැන් අපි ගින්දරත් එක්ක හැමදාම වැඩ කරනවා. අවබෝධයෙන් පුච්ච ගන්න එන්නේ අයන් එක කියන්නේ කොච්චර පිච්චුනොත් කැලිම රෝහල් ගත වෙන්න වෙනවා. හැමදාම ගෑස් කුකර් එක කියලා කියන්නේ, ගෑස් ටැංකිය කියලා කියන්නේ බෝම්බයක් හා සමාන භයානක දෙයක්. විදුලිය කියලා කියන්නේ තාම සර දෙයක්. අවබෝධය නිසා විපතක් නැත. ඒ නිසා බෝසත්වරු අවබෝධයෙන් සසරට බැස ගන්නවා කියන්නේ ඕකයි. විපතක් නැහැ. තැවීමක් නැහැ. ගැටීමක් නැහැ. විහිනන්න පුරුදු වෙලා ජලයට පනින කෙනයි අයිනෙන් නාන්න ගිහිල්ලා ගඟේ ගහගෙන යන කෙනා අතර වෙනම ගැටලුවක් තියෙනවා. ඒ නිසා අවබෝධයටපත් වෙලා සසර යන්න. එතකොට සසර මිහිරි තැන, ලස්සන තැනක් බවට පත් වෙනවා. පිනකින් ඉතින් ෂේප් වෙලා දිව්‍ය ලෝක පැත්තට ගිහිල්ලා ආයිති මිත්‍යා දෘෂ්ටිකට වැටුනොත් කරන්න දෙයක් නැහැ. බුදු වෙන්න ඉන්න බෝසත්වරුවලු යම් යම් අවස්ථාවන්වල මිත්‍යා දෘෂ්ටියන් වල ඉඳලා තියෙනවානේ ආගම්වල. හෑ දැන් ඕන තරම් මේ Hindu ආගමේ හිටපු, මුස්ලිම් ආගමේ හිටපු අය මේ සිංහල බෞද්ධ වෙලා මේ ඉපදිලා තියෙනවා ලංකාවේ. පහුගිය දවසේ අපේ මහත්තයෙකුට හම් වෙලා තිබුණා මේ 1986 වසරේට කලින් ඒ කාලෙදී මේ සෙටප් කෙනෙක් ඒ ඇමරිකාවේ නීතිඥවරියක් මෙහි ඇවිල්ලා ඉපදිලා මේ ගොඩක් කාලවට කාන්තාව වෙලාම ඉපදිනෝ එකම එක අවස්ථාවක් මට හමු වුණා කාන්තාවක් පිරිමියෙක් කියලා ඉපදිලා තිබ්බා. හැබැයි ඒ පුදුමයි කියන්නේ එයාගේ පිටින් බැලුවාම කාන්තා ලක්ෂණ දෙනවා. කාන්තාවක් වගේ පොඩි පොළු හැටි කොල්ල ලස්සනයි කාන්තාවක් වගේ. මේ ඒ වගේම මේ සාමාන්‍ය රූපේ පේන්නේ නැතුව අර ඈතින් ඉඳන් කතා කරොත් එහෙම මෙහෙ ඉන්න අය හිතන්නේ කොහොමද ගැහැළු මේද කතා කරන්නේ කියලා. කඩහඬ කාන්තාවෙගේ වගේ ලක්ෂණ දැනෙනවා. ඉතින් අපි පරීක්ෂා කරද්දී අපි අහුවා මේ ඔයා මොකද කරන්නේ කියලා. ඒ කිව්වා පන්සල් යනවා කිව්වා. කවුරුත් එක්කද කියන දරුවොත් එක්ක පන්සල් යනවා මොනවද කරන්නේ? ගිහිල්ලා දාන බෙදනවා කොහොම කරන්නේ? දැන් බලන්න තියෙනවා. ඒතකොට මං අහුවා ඔයා මේ ගියාද ප්‍රාර්ථනා කළාද පිරිමියෙක් වෙන්න? ඔව්ලු. ඒ ආත්මෙදී ස්ත්‍රියක් වශයෙන් ඒ ඔක්කොම කරද්දී එයා මේ පින්දහම් ඔක්කොම කරගෙනමින් පිරිමියෙක් වෙන්න ප්‍රාර්ථනා කළා තියෙනවා. පිරිමියෙක් වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කළා තියෙනවා. මොකද මේ ඔක්කොම දුක් ගැහැට මේ අපිට ඔක්කොම මේ වද වේදනා විඳින්නේ ගෑණියේ කුණාම නේද පිරිමේක් වෙන්න ඕන කියලා. ඉතින් මෙහෙ හිටපු අම්මල පිරිසක් මේ අපේ ඔය මහවැලි ප්‍රොජෙක්ට් එකට ඒ පැත්ත ගිහිල්ලා මේ කොටසල ඉදි තමයි මේ පලාතෙම හිටපු මේ ගැහණුගෙන මේ ගිහිල්ලා මේ පලාතෙම හිටපු විඥානය මේ අවස්ථාවක් මේ මෝපිය දෙන්නේ අල්ලගෙන මේ උපදුණා. ඊට පස්සේ මේ කොළඹ ප්‍රදේශයේ දරුවෝ උපදිනවා. ඒකේ මේක අවස්ථාවක්. ඒ කියන්නේ ප්‍රාර්ථනාවන් තුලින් ඒක බොරුවක් අර පිළිමේක් විසින්ම වරම් දෙන්න ඕන කියන්නේ ඒක බොරුවක්. Tamanta hari මේ තත්ත්වයක් තිබුණොත් අදිෂ්ඨානයක් තිබුණොත් පිළිමේක් වෙන්න පුළුවන්. ඒ වගේම අපේ ගෞතම බුදුහාමුදුරුවෝ ස්ත්‍රියක් වෙලා ඉඳලා තමයි පස්සේ අදිස්ථාන කරලා පුරුෂ භාවය අරගෙන ඒ පුරුෂත්වයට එන්න කැමති අය විශේෂයෙන්ම ඒ පිරිමේට ගරු කරන ස්වභාවයක් තියෙනවා. මොකද ගරු කරනවා කියලා කියන්නේ එතන ශ්‍රේෂ්ඨයි කියලා බාර ගන්නවායි කියන එක. දැන් ධර්මයට ගරු කරනවා, දැන් අපිට ගරු කරනවා කියලා කියන්නේ එයා ධර්මය පිළිගන්න කැමතියි කියන එක. එයා ධර්මය ගන්න කෙනෙක් කියන එක තහවුරු වෙනවා. ඒ වගේ ඒ ගෞරවයන් ඇතුළු තමයි ඒ කියන මේ සාහිත්‍යකරුවෝ කියන අතිශෝක්තියෙන් දේවල් කියන්න ඕනේ නැහැ. විශේෂයෙන් ඒ පුරුෂයාගේ මේ ප්‍රශංසාව ලැබුවා කියන කාරණය. ඒ වගේම මොනතරම් ඉන්නවා පිළිමින් ස්ත්‍රීන් බවට පත් වෙච්ච අය ඉන්නවා. එතකොට අපිට මෙතන කායික ස්වභාවයක් පමණක් නෙවෙයි මානසික ස්වභාවයක් හේතු කරන කොටගෙනත් තියෙනවා. අපේ යම් යම් අය කියනවා මේ විදිහට ඥාන ක්‍රියාත්මක වීමෙන් ස්ත්‍රී බිහි වෙනවා කියලා, පුරුෂ බිහි වෙනවා කියලා. නමුත් ඒ ඥාන ගුණය ඒ විදිහට සැකසෙන්නත් ඒ විදිහට ඒ ඥාන ගුණයක් උපාදානය කරගන්නත් මෙතන තියෙන කර්ම බලවේගයකුත් චිත්ත බලවේගයකුත් තියෙනවා. දැන් අපි ගමනක් යනකොට අපි කොයි බහරි නැතර වෙන්නේ නැහැ. අපේට තියෙන මිලමුදල් වලට අනුව අපි හොටෙල් එකක් බලන්නේ. සමහර අය තරු හොටෙල් වල ඉන්නවා, සමහර අය තරු නැති ඉන්නවා. ඉතින් ඒකේ කෙනයි හැටි. දැන් අනුරාධපුරේ ගියාම සමහර අය විශ්‍රාමශාලා හොය හොයා යනවා, සමහර අය හොටෙල් එකක් හොයා යනවා. සංසාරෙත් එහෙමයි. එයා සුදුසු තැන හොයාගෙන යනවා. ඊට පස්සේ සමහර ඉතින් කියනවා මේ අර තුච්ච කවුද හාමුදුරුව කියලා ආමන්ත්‍රණය කළා අය මේ සංසාරයක් තියෙනවා කියලා කතා කළාම කියලා. ඒ බොරු කතාව. සංසාරත් තියෙනවා. සංසාරත් තියෙන නිසානේ මිදෙන්න උත්සාහ කරන්නේ. මේ සංසාර භවයෙන් භවයට යනවයි කියලා කිව්වහම මම එහෙම කියලා තියනවද කියලා බුදුහාමුදුරුව දොස් කිව්වයි කියලා ඔය තියනෝ ලියලා. ඉතින් එහෙනම් ඉතින් පාරමිතාවක් ගැන කතා කරන්න ඕනේ. එහෙනම් සංසාරේ නිවනක් ගැන කතා කරන්න ඕනේ නෑනි සංසාරයක් නැත්තම්. ඉතින් අන්න ඒ වගේ මහා අවුල් සහගත තත්ත්වයන් වලට අනවබෝධයෙන් මේ අය දාලා ඊට පස්සේ පොත්වල තියෙන දේවල් මහා ලොකු මාධ්‍යයන් වල ගිහිල්ලා නමට ඉස්සරහින් ලේබල් දෙක තුනක් දාගෙන කියවනවා. කණයා නැතිවලට ලූලා පණ්ඩිතයා කියනවා වගේ. ඉතින් ඒගොල්ලෝ බලාගෙන යනකොට ඒගොල්ලෝ එක පිරිසකටම පමණයි පණ්ඩිතයෝ නේද? ඉතින් ඒ නිසා මේ සහතික වලට නෙමේ ජීවිතයේ මහාචාර්ය බව ලැබෙන්නේ, ආචාර්ය බව ලැබෙන්නේ ක්‍රියාවලියට, දර්ශනයට. මොකද ඉසල්ල කිව් මේ ආත්ම උපදේශයේ වැරදිද? ඒක වැරදි නානේ. ඒක අනිත් පැත්තට කියුනේ. ඔව් මේ ලූලා නැති වලට කණයා පණ්ඩිතයා කියලා කියන්නේ නේද? ඒකත් හොඳයි, අවධානයෙන් අහගෙන ඉන්න බව පේනවනේ ඒක නේද? ඒක හරි තේරෙන්නේ ඒක නේද? මම ඔච්චර මාළු ගැට වැඩි දන්නේ නැහැ ඔය කවුරුත් කියලා තේරෙන්නේ. හරි සර සතෙක් මේ ලූලා කියන්නේ නේද? ඔව්. ඉතින් ඒ නිසා අපේ දෙන්නතුන්ට හොඳටම දැනিলা තියෙනවද මේ ධර්මය ඉක්මනින් වහා අවබෝධ කරගත යුතුයි කියලා? ඒ ඔව් කියලා කිව්වත් ඔබ ධර්මයට ලබා දෙන ඡන්ද ප්‍රමාණය කොච්චරද කියලා ඔබේ මනසින් බලන්න. ඔබගේ අනිකුත් කරුණු කාරණා ටික දාන්නකෝ ලෞකික සියලුම අපේක්ෂාවල් එක මේ එක තරාදීක එක පැත්තකට. ඔබ ධර්මයට ලබා දෙන ඡන්ද මේ ධර්මයේ කියන එක එක පැත්තකට දාන්නකෝ. හරි. දැන් ඔබේ ඡන්දය මේ තරාදී වැඩිම බර කොයි පැත්තටද? ධර්මයේ කියන ඒකීය ධර්මයේ එක පැත්තක තියෙනවා, ලෞකික සියලුම අපේක්ෂාවල් ටික එක පැත්තක තියෙනවා. ලෞකික සියලුම අපේක්ෂාවල් වලට දෙන ඡන්දය අඩු වෙන්න ඕන, ඊට වඩා වැඩි වෙන්න ඕන ඒකීය ධර්ම අවබෝධය කියන සිද්ධාන්තයට. මේ ධහම තේරුම් ගන්න අතිශය ප්‍රඥාවන්ත පුද්ගලයෝ පමණයි, අතිශය ඥානවන්තය පමණයි. එයාගේ අධ්‍යාත්මය තුළ අනිවාර්යෙන් ලෞකික ස්වභාවයට වැඩිය ඇලීමේ තියෙන ප්‍රමාණයට වැඩිය මේ අතහැරීමේ කියන ගුණයට පාත්‍ර වෙලා තියෙනවා. ඒ නිසාම ඒ ඇත්ත දැක්කේ. ඉතින් මේ ධර්මයට ටිකක් කම්මැලි වෙලා පසුබාන ස්වභාවයක් තියෙනවා නම් ඒ වෙලාවල් වලට ඒ මානසිකත්වයට යථාර්ථයේ මානසිකත්වයේ සාපේක්ෂිතව සමානව පෙන්වන්න ඕන. මගේ මනස පුරුදු වෙලක් හිටියා මේ බන අහා ඉන්න. බන අහලාම හිත සනීප වෙනවා, ආයි ගිහිල්ලා ආයි බන ටිකක් අහනවා, ආයි ගිහිල්ලා ආයි හිත නෙවැරදි කර ගන්නවා ඉන්නවා. ඉතින් මම ඒ මනසට දුන්නු සේ ස්වභාවය තමයි ඊළඟට හරි. ඔබ කොයි වෙලාවෙ මැරෙයිද කියලා ඔබට සහතිකයක් දෙන්න පුළුවන්ද? ඊට පස්සේ මනස කියනවා බෑ. ආ එහෙනම් මං කව එහෙනම් මේ ධර්මය වහා ඔබ අවබෝධ කරගත යුතුයි. වීරියෙන් අවබෝධ කරගත යුතුයි කියලා. ඈ එතකොට මට මේ ධර්ම අවබෝධය වෙන්නේ විශාල බලයක් උනේ, හරි අපූර්ව සිද්ධියකුත් මම මේක කියලා තියෙනවා. මං මේ බණ අහද්දි මට ඇත්ත වශයෙන්ම වුමනා වුණා මේවා රෙකෝඩින් කරගන්න. ඉතින් මයික මහත්මයෙකුට මේ ධනවත් මහත්මයෙකුට කතා කරලා කිව්වා මහත්මයා මට මේ පොඩි රෙකෝඩින් ප්ලේයර් එකක් ගෙනල්ලා දෙන්න, අපි මෙහෙම බණ අහනවා ටේප් කරගෙන අහන්න කියලා. එතුම හිතුවේ හාමුදුරුව සින්දු අහන්න තමයි මේ කැසට් එක ඉන්න ගන්න තන්නේ කියලා. එතුම කිව්වේ මොකද්ද? හාමුදුරුවන්ට ඕව ඕන්නේ, අපිත් මේවා අතහරින්න අපි මේ කල්පනා කරනවා කියලා ඔහොම කිව්වා. ඉතින් මන්ට මේකට හිත රිදුනා. ඊට පස්සේ ටික වෙලාවක් කිව්වා මේ ගිහිල්ලා කිව්වා මේ නෑ නෑ ස්වාමීන් වහන්සේට මම එක ගෙනල්ලා දෙන්න. නමුත් මට එක සැරයක් බෑ කිව්වනේ. ඒක නිසා සාමාන්‍යයෙන් මට පොඩි කලසල්ලක් ඇති වෙච්ච නිසා දැන් බෑ කියපේක මට ආයෙ ඕන්නේ නෑ. මම කිව්වා නෑ නෑ ඕන්නේ නෑ මහත්තයා ඕන්නේ නෑ ඒක කියලා කිව්වා. කියලා ඉවර වෙලා දැන් මම ඊට පස්සේ ගිහිල්ලා අපි මිදුල්ලත් පතු ගානකට කල්පනා කරනවා මේ ඔක්කෝම ඇනුම්පදහන්න වෙන්නේ මේ අවබෝධය නැති නිසානේ. මං අවබෝධ කරගත්තා නම් ওই රෙකෝඩින් ප්ලේයර්ස් ඔක්කොම මගේ ළඟනේ ගෙනල්ලා තියන්නේ මිනිස්සු. මගේ පහ බාවුල ගෙනල්ලා තියාගෙන ඉන්නෝනේ රෙකෝඩින්ස් කියලා දැඩි වීර්යයක් දැඩි අදිෂ්ඨානයක් ඇති වුණා අරක කසපහරක් වගේ. ඇත්තෙන්ම අර මේ මාන්නය ඇති කරගන්න කිසිම සිද්ධාන්තයක් ඒ කාලේ තිබ්බේ නැහැ. ඒකම වෙන්නත් ඇති සමහර වෙලාවල් වලට අපි ධර්ම අවබෝධය කරගත්තේ. ලොකු පන්සල් තිබ්බෙත් නැහැ, යාන වාහනත් නැහැ, බැංකු පොතේ සල්ලිත් නැහැ, මොකක්වත් නැහැ, බස් එකේ යන සල්ලිවත් නැහැ. අඩුම තරමේ රෙකෝඩින් ප්ලේයර් එකක් ගන්න, බැටරි කෑල්ලක් ගන්න සල්ලිත් නැහැ අපිට. ඉතින් මගේ කියලා හිතන්න මොනම පැත්තක්වත් නැහැ මට. එහෙම තිබුණා නැතා වේවා, ඒක නැතිවීම හරි තිබීම හරි නෙමෙයි. හැබැයි ඉතින් හිතනවා නම් හිතන්න තිබ්බා. මේ අපේ ලොකු භාවනා ආයතනයක අපි ඊටාම ලෝකෙ පිළිගත් ස්ථානයක මම මහන වෙලා ඉන්නේ. අපි මේ වගේ ජනප්‍රිය පුජ්‍යලියෝ, ප්‍රසිද්ධ පුජ්‍යලියෝ, මේ වගේ නායක හමුදුරු ළඟ අපි ඉන්නේ කියලා තෝ නාඩම්බර වෙන්න තිබ්බා හිතන්න. නමුත් ඉතින් එහෙම මනෝ විකාරවල පැටලෙන්න තරම් අපි දුර්වල නැතුව ඇති. නේ හිතනවා නම් කෙනෙකුට හිතන්න පුළුවන්. ඒ වගේම දෙයක් යථාර්ථවාදීව අහිමි නම් ඒ අහිමි කියලා දකින්නත් පුළුවන්. ඉතින් අපිට තේරුනේ ඒ කිසිවකින් පිවිදීමකින් මට සැනසෙල්ලක් හම්බෙන්නේ නැහැ. ඒක මායාවක්. ධර්මයේ පමණයි පිහිට වෙන්නේ කියලා. ඉතින් එක එක එක්කෙනාට එක එක ආශ්‍රවය පිහිටනවා රැඳීමට. සමහර අයට තමයි තියෙන අස්මිමානය කියන එක තියෙනවා. මේ මම කියලා ගත්ත මේ මාන්නයකින් පිවිදිලා ඉන්නවා. සමහර අය රූප මාන්නේ, මම හරි ලස්සනයි කියලා ඉන්නවා රූප මාන්නේ. දවසට කණ්ණාඩියෙන් 65 වතාවක් විතර බලබලා හදාදා ඉන්නවා. අධික රූප මාන්නේ ඉන්නවා. සමහර අය ධන මාන්නේ ඉන්නවා. ධන මාන්නේ ඉන්නයි කියන්නේ හාමුදුරනේ සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ ලෝකේ. ඕන දෙයක් කරන්න පුළුවන්. හාමුදුරුවෝ සල්ලියට ගන්න පුළුවන් කියලා කියනවා. බලමාන්නෙන් ඉන්න කට්ටිය කියනවා අපිට මේ රටේ කරන්න බැරි වැඩක් නැහැ. ඕන වෙලාවක ඕන දෙයක් අපිට කරන්න පුළුවන්. වැරදි දෙයක්. අපි තමයි මේ රටේ ඉන්න උසස්ම පුජ්‍යලයෝ කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් යංගිසි උසස් පුජ්‍යලයේ කීටු කෙනෙක්, ඉතින් මම අර හාමුදුරු කෙනෙක් උසස් කොට සලකුවාම එයා අහනවා ඒ හාමුදුරුව අපිටත් අඩ ලොකු කෙනෙක්ද කියලා අහුවා. මම කෝ අනිවාර්යෙන්ම කියනවා. ඔයා උසස් බලෙන් දනේ. ඒ හාමුදුරු ගුණ උරුදයි, වයෝ උරුදයි, ඥාන උරුදයි. ඒවයින් උන්වහන්සේ උසස් කියලා. ඔයා මේ කවුද කියලා? මේ පොඩි කොළු ගැටියෙක්, ලොකු කෙනෙක් නෙමෙයි. එයා හිතාගෙන ඉන්නේ මං අහවල් ගෙනාගේ පුතා වුණාම මං ඔක්කොටම වඩා ලොකු කියලා. මේ ලංකාවේ ඉන්න ලොකුම තනතුරක පුතේ. ඉතින් ඒක හරි ප්‍රශ්නයක්. ඒ මවා ගැනීම ටික සියල්ලම අහෝසි වුණොත් එයා ධර්මයේ පිළිසරණ ලබා ගන්නවා. ඉතින් මේක ප්‍රඥාවන්තයන්ගේම ධමයි කියන තියෙන ළඟම හිටපු කොසල් රජුරු නිවන් දැක්කේ නෑ. ඒ ප්‍රඥාවන්ත උනේ නෑ. හැබැයි මේ ප්‍රඥාවන්ත නැති අයට බුදුහාමුදුරු අනිසිලසේක අවබෝධ කරවන්න මහන්සි ගත්තෙත් නෑ. මොකද එහෙම මහන්සි ගන්න ගියා නම් ඒක දෝෂාරෝපණයනේ බුදුහාමුදුරුවන්ට. ප්‍රඥාවන්තයන්ට කියන්නේ ඔබ මේ රක්ෂණය, මේ රැකවරණය ඔබ ලබා ගන්න. මොකන්ද රැකවරණය? මේ අසංඛාරික නිවනට පත්වීම. සංස්කාරක මනසට පත් වෙලා ඔබ දැන් ඉන්නේ. සංස්කාරක මනසට පත් වෙලා ඔබ ඉන්නේ. ඔබ අසංඛාරික නිවනට පත් වෙන්න ඕන. අසංඛාරික නිවනට පත් වෙන්න ඔබ නුවණින් සියල්ල අතහරින්න ඕන. පළවෙනි මාර්ගඥානයේදී ඇත්ත වශයෙන්ම ඔබ අතහරින්න ඕන 100%ට වැඩි ප්‍රතිශතයක්. ඒ අතහරිනවත් එකම බලය අඩු වෙනකොට දැන් අපි හිතමුකෝ ඔය අවුරුද්දට කඹ අදිනවා. කඹ අදිනකොට එක පොඩි බල ශක්තියක් හරි එක පැත්තකට වැඩි වුණාම ඒ පැත්තට ඇදිලා යනවනේ. කෙනෙක්ගේ හරි බාහුව බලයේ එතන බලපෑවොත් එක පැත්තකට යනවා ඒක. ඒ වගේ අනිවාර්යයෙන් මේ ලෞකික පැත්තට ඇදගෙන යන කඹයයි ලෝකෝත්තර පැත්තට ඇදගෙන යන කඹයයි මෙතන තියෙන්නේ. ඉතින් ලෝකෝත්තර පැත්තට ඇදීගෙන යන ස්වභාවයේ 50කට 55කට 60කට ඔබේ තුල වර්ධනය වෙනවත් එක්කම අතහැරීමේ ගුණයට ඔබ යනවා. අතහරිනවා කියලා කියන්නේ මේ ගෙදර තියෙන වස්තු කාරකාරක් දෙන එක නෙමෙයි. මේ මා කියන අතහැරීම ඔබ ලෞකික වශයෙන් කියන අතහැරීම අල්ලා ගැනීමයි දෙකම අතහරින වැඩපිළිවෙලක්. එහෙම නැත්නම් ඔබ තේරුම් ගත්ත අතහැරීම නෙමෙයි. මේ අතහැරීම තුල සිදුවන්නේ අල්ලා ගැනීම අතහැරීමයි දෙකම අතහරිනවා. අන්න නියම අතහැරීම. අන්න එම අතහැරීම වැඩිපුර පුරුදු කරා. එමේ අතහැරීමෙන් තමයි ඔබට නිවන් දකින්න පුළුවන්. අල්ලා ගැනීමයි අතහැරීමයි දෙකම අතහරින. බලන්න නුවණට මොනතරම් ශාන්තියක්ද සිසිලසක්ද කියලා ඔය ගැන හොයාගෙන යනකොට අල්ලා ගැනීමයි අතහැරීමයි දෙකම අතහරින. ඒ වැඩිපුර පුරුදු කරන්න. ඒ නිරතුරු පුරුදු කරන්න. ඒ තමයි මෛත්‍රී විහරණය. දැන් අපේ මෛත්‍රී විහරණය කියලා මෛත්‍රී භාවනාව කියලා මොකද්ද මේ ලාංකිකයා කරන්නේ? කරුණා භාවනාව. මේ කරුණා භාවනාව තමයි මෛත්‍රී කියලා කියන්නේ ලෝකෝත්තර සත්‍යය. මෙත්තහාය භික්කවේ මෛත්‍රී කියන්නේ මහණෙනි චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තිය. එහෙනම් අල්ලා ගැනීම අතහැරීමයි දෙකම අතහැරියොත් චේතෝ විමුක්තිය ලැබෙනවා. ඒ කියන්නේ චේතනාවට සාපේක්ෂිත සමානාන්තර වින්දනයක් හට නොගන්නා ස්ථානයක් අවේදිත තැනක්. දැන් සංස්කාරයක්, දෘෂ්ටියක්, සංකල්පයක් දුන්නොත් තමයි වේදනාව හටගන්නේ. දැන් මේ අපි උත්සාහ කරන්නේ ඔබ සංස්කාර නිරෝධත්වයට පාත්‍ර කරනවා. විඥානේ නිරෝධ කරනවා. දැන් මේ අල්ලා ගන්න කිව්වොත් ඔබට ඒකත් තේරෙනවා, අතහරින්න කිව්වොත් ඔබට ඒකත් තේරෙනවා. මේ දෙකෙන් නිදහස් වෙන්න කිව්වහම ඔබට ටිකක් තේරෙනවා අඩුයි. ඇයි ඒ තේරෙනවා අඩු? ඒක විඳ ගන්න බෑ, දැක ගන්න බෑ, සංඥා කර ගන්න බෑ, රූපමවන්න බෑ, ග්‍රහණය කරන්න බෑ. ඉතින් ඇත්තෙන්ම ඔබට මේ ග්‍රහණය කරන්න බැරි ධර්මය ඔබ අවබෝධ කරගත යුතුයි. ග්‍රහණය කරන්න පුළුවන් දේවල් පසුපස යන්න තාක් කල්ම උපාදානික පාදානස්කන්ධය වැඩි වෙනවා. එච්චරයි. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය. මහණෙනිගේ චේතෝ විමුක්තියටයි චේතනා කර්ම හැදෙන්නේ නැති අවස්ථාවටයි මේ මෛත්‍රී කියලා කියන්නේ. ආසේවිතයි අන්න ඒක ආශ්‍රය කරන්න. භාවිතාය භාවිතා කරන්න. බහුලීකතාය බහුලෝ වඩන්න. ඉතින් දෙයනේ බුදුහාමුදුරු කියලා තියෙන දේනේ මේ විකෘති කරගෙන අපි මේ කරන්නේ. තමන් රෝගීව යෙද්දී තමන් සියලු සත්වය සෝපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියුවට වැඩක් තියනවද? එහෙම වෙන්නේ නැහැ. කවදාවත් වෙන්නේ නැහැ. ඉතින් සියලු සත්වය නිදුක් වේවා නිරෝගී වේවා සෝපත් වේවා කිය ඉන්නවා නේද? යා මේ පොඩ්ඩක් කරදර කරපු ගමන් කාට හරි බැන්නා. නොස් කිව්වා. ඈ? අල්ලපු ගෙදර මනුස්සයෙක්ට හරි බැන්න මොනවා හරි කිව්වා. මේ එහෙම කරලා හයට හරියන්නේ මේ තේ කරුණා භවනාවන් වලින් ඇති වැඩකුත් නැහැ. අනිත් එක මේ සියලු සත්වයෝම සූපත් වුණාම නිදුක් වුණාම ලෝකෙට යහපතක් වෙන්නේ නැහැ. මොකද ත්‍රස්තවාදීනුත් ඉන්නවනේ. නේද? මහා පාපකාරී මිනිස්සු ඉන්නවා, මිත්‍යා දෘෂ්ටික මිනිස්සු ඉන්නවා, බුදු පිළිම වනසන මිනිස්සු ඉන්නවා. ඉතින් මේ මිනිස්සුත් නිදුක් නිරෝගීව බොහෝ කාලයක් ජීවත් වේවා කියලා ප්‍රාර්ථනා කිරීම මම හිතන්නේ ත්‍රස්තවාදයටත් අනුබල දීමක් එක පැත්තකින්. ඔව්, යංගිසෙ මේ සපෝට් එක කිව්වා. මං හිතන්නේ අනේ ඒගොල්ලෝ හරි විදිහට නම් මේ ත්‍රස්ත විමර්ශන රට්ටිය අල්ලා යන්න මොකද මොහොත ත්‍රස්තවාදීන්ට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා හිතනවාට එසේ විය යුතු නෑ. ඉතින් මං ඒකට මං කිව්ව අඩුම තරම කරුණා භාවනාව කරනකොට මේ යහපත් සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා, අයහපත් සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, ක්‍රෝධ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා කියලාවත් ප්‍රාර්ථනා කරන්න කියලා විද්‍යාත්මක ලෙස යහපතක් වෙන්නේ නැත්නම් ඒක ලොකු අසාධාරණයක් තියෙනවා ලෝකෙට විපත් කරන පුජ්‍යලයන්ට. මේ ඒ ඒ ඒ කාරණේ එලෙස මේ වටහා දීම කටයුතු කිරීම කියා දීම. ඉතින් අපේ පින්නතුන් අර කියන ලද මෛත්‍රිය, ඒ අතහැරීමේ මෛත්‍රිය, ඒ චේතෝ විමුක්තියේ මෛත්‍රිය වඩන්න ඕන, දියුණු කරන්න ඕන. හොඳයි, අපි අද දේශනාව අවසන් කරන ඔබ හැම දෙනාටම මේ සත්‍ය අවබෝධය ඇති කරගන්නට වාසනාව භාග්‍යය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.